නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තෙරුවන් සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සාදු සාදු සාදු ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාස්රවන්ත පිනතුනි මිල් පීටර්ස් බෞද්ධ ආයතනයේහි වස් කාලයේ නිමිත්තෙන් සිදු කෙරෙන පින්කම් මාලාවෙහි අද දිනේට නියමිත ධර්ම දේශනාවට අහුන්කම් දීමටයි ඔබ බලාපොරොත්තු වන්නේ. පිනතුනි, අපේ මනස ලෝකෙ ඉපදිච්ච අපි හුඟක් වාසනාවන්ත අය, හුඟක් පින්වත් අය. අපේ මේ පින්වත් බව අපි විවිධ කරුණුවලින් ජීවිතේ බලනවා. එතැන්මිට මනුස්ස ලෝකෙ ඉපදෙනකොටම අපේ අම්මා තාත්තා දෙන හුඟක් සැලකිල්ලෙන් ඉන්නේ අපේ අංගපස්සක හොඳට තියෙනවද කියලා. එතනින් තමයි මුලින්ම අපි පින්වත්ද කියලා බලන්නේ. නේද? අපේ මූණ දකින්නකම් අම්මා ලොකු සැකයකින් ඉන්නේ. ඈ කොමක්ක අඩුපාඩුවක් තියේද, අඩුම ගානේ ඇඟිල්ලකවත් අඩුපාඩුවක් තියේද කියලා බොහොම සැකෙන් බියෙන් තමයි ඉන්නේ. හොඳට දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අම්මා තාත්තා හුඟා සතුට වෙනවා. ඒක පින්වත්කම බලන අවස්ථාවක්. ඊට පස්සේ අපි අම්ම හොඳට බලනවා අපට ටිකෙන් ටික අපි වර්ධනය වෙනකොට අපේ කන් දෙක ඇහෙනවද කියලා. නේද? කන් දෙක ඇහෙනවද කියලා ශබ්ද විවිධ ශබ්ද කරමින් බලනවා. ඉතින් කන් දෙක හොඳට ඇහෙනවා නම් අම්මා තීරණය කරනවා මගේ දරුවා හුඟක් නිරෝගී කියලා. ඊට පස්සේ ටිකක් කාලයක් යනකොට අම්මා බලනවා අපිට හොඳට බුද්ධිය තියෙද කියලා බලනවා. ඒ වගේම අපේ ඇස් පෙනීම හොඳට තියෙනවද කියලා බලනවා, රූප එහෙම පෙන්න බලනවා. ඈ ප්‍රතිචාර දක්වනවද කියලා බලනවා. එහෙම ගිහිල්ලා අපේ බුද්ධිය බලනවා. ඊට පස්සේ අපි කතා කරනවද කියලා බලනවා. අවුරුද්ද එකහමාර විතරකට වචන දෙක කතා කරනවා. අවුරුදු දෙක වගේ වෙනකොට වාක්‍යයක් සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් කියන්න පුළුවන් අපට. සාමාන්‍ය වාක්‍යයක් භාෂාවේ කියන්න පුළුවන්. මෙහෙම ටිකෙන් ටික පින්නතුණ ඊට පස්සේ අපි ඇවිදිනවද කියලා බලනවා. එහෙම එම ටිකෙන් ටික අපේ පින්වත් බව අපේ අම්මා තාත්තා පරීක්ෂා කරලා බලනවා. පින්නතුණ මෙහෙම ආපු ගමන් මගේ අපි හොඳට අධ්‍යාපනය ලබනකොට අපේ අම්මා තාත්තා හුඟක් සතුටු වෙනවා. අපි උසස් අධ්‍යාපනය ලබනකොට අම්මා තාත්තා හුඟක් සතුටු වෙනවා. අපි රැකිරක්ෂා ලබනකොට අම්මා තාත්තා හුඟක් සතුටු වෙනවා. ඊළඟට ගිහියන් හැටියට ඔබ ආවාහ විවාහ වෙනකොට අම්මා තාත්තා හුඟක් සතුටු වෙනවා. ඔබ අධ්‍යාපනයෙන් ඉහළටම යනකොට ප්‍රථම උපාධිය විතරක් නෙවෙයි පශ්චාත් උපාධි ආචාර උපාධි ආදී ලබාගෙන ඉහළටම යනකොට ඒ වගේම ගේ දොර ලබා ගන්නකොට යාන වාහන ගන්නකොට අපේ අමතාත හුඟක් සතුටු වෙනවා. දැන් මේ හැම තැනකදීම පින්නතුනේ අපෙන් කියවෙන්නේ අපේ පින්වත් බව තමයි, අපේ සසර කළා වූ මහා පුණ්‍ය මහිමයේ කානිසංශ තමයි මේ හැම තැනීම පේන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනයේ හුඟක් මිහලට ගිහිල්ලා ආචාර්ය උපාධියක් ඩොක්ටරේට් එකක් හැම ගන්නකොට අපේ අමතාත හුඟක් සතුටු වෙනවා අධ්‍යාපනයෙන් ඉහළම තලයට අපි ගියා කියලා. පින්නතුනේ ලෝක සම්මත විදියට මේව තමයි අපේ සාර්ථකත්වය, අපේ පින බලන ලක්ෂණය. ඒ අතරේ පින්නතුනේ බුදුදහම කියලා කියන්නේ ඊටත් වඩා ගැඹුරින් අපේ පින බලන අවස්ථාවක් තියෙනවා. කොහොමද අපේ පින බලන්නේ බුදුදහම හැටියට ගත්තොත්? ඔබ හිතලද තියෙන්නේ? ආ, දන්න විදියට බලන්න කියන්නකෝ. ඔබ හුඟක් පින්වත් කෙනෙක්ද කියලා බලන්නේ කොහොමද බුදුදහම හැටියට? ඔබ අපි කියමු ඉහළම රටක නායකයෙක්ගේ දරුවෙක් කියලා ඉපදෙලා දරුවෙක් වුණා විතරක් නෙවෙයි ඉහළම අධ්‍යාපනයක් ලබා ගත්ත ඉහළම සබ්ජෙක්ට් එකකින් ලෝක ඉහළම විශ්වවිද්‍යාලයකින් ඩොක්ටරේට් එකම ගත්තා. ඒතනත්තා බුදුදහමේ හැටියට වාසනාවන්තම කෙනෙක් කියලා කියනවද? වාසනාවන්තම කෙනෙක් කියලා බුදුදහමේ හැටියට නම් කියන්නේ නැහැ. එහෙනම් පේනතුනේ බුදුදහමේ හැටියට ඉහළම වාසනාවන්ත බව, පින්වත් බව බලන්නේ කොයි අවස්ථාවේදීද? බුදුදහමේ හැටියට පින්නතුනේ කෙනෙක්ගේ ඉහළම පින බලන අවස්ථාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තැනැත්තා මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙක් හැටියට, මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න කෙනෙක් හැටියට ඒ තැනැත්තාට එක කාරණයක් තමයි, කන් දෙක හොඳට ඇහෙන්නට ඕන. ඒ වගේම හොඳ බුද්ධියක් තියෙන්නට ඕන. ඒ වගේම සද්ධර්මය අහන්නට සුදුසු පරිසරයක, පහසුකම් තියෙන පරිසරයක එයා ඉන්නට ඕන. ඒ පරිසරයක හිටියට විතරක් මදි, එයාට සද්ධර්ම ඇහෙන්න ඕන, බුදුදහම ඇහෙන්නට ඕන. බුදුදහමේ පින්නතුනේ නියම ගැඹුරුම තැන හරවත්ම අර්ථවත්ම දේ එයා අහන්නට ඕන. මනුස්ස ලෝකෙ ඉපදිච්ච නුවණැති කන් දෙක ඇහෙන කෙනෙක්, සුදුසු ප්‍රදේශයක වාසය කරන කෙනෙක්, බුද්ධෝත්පාද කාලයක නම් ඉපදලා ඉන්නේ. ඒ බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන කෙනාට සද්ධර්මය අහන්නට අවස්ථාව ලැබෙනවා නම්, ඒ සද්ධර්මය අහන අවස්ථාවේදී නිහතමානීව තමන්ගේ දෙසවන් ඒ ධර්මයේ වෙත නැඹුරු කරන්න තමන් දක්ෂ නම්, ඒ සඳහා තමන්ට උවමනාවක් තියෙනවා නම්, අන්න ඒක තමයි පින්තුණි බුදුදහමේ හැටියට ඉහළම පුණ්‍යවන්ත භාවය කියලා කියන්නේ. අන්න ඒ අවස්ථාව යම් කිසි කෙනෙක් ලැබුවා නම් පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා, ඒ තැනැත්තා උපතින්ම දෑත දෙපය අහිමි වුණත්, උපතින්ම යාට අත් දෙකක් නැහැ, පාද දෙකක් නැහැ, කඳ කෑල විතරයි තියෙන්නේ. එයා එක තැනම අවුරුදු 100ක් ජීවත් වෙනවා, මල මුත්‍ර වගුරුවගෙන එකම තැන ඉන්නේ. හැබැයි යාගේ කන් දෙක හොඳට ඇහෙනවා. ඒ වගේම යාට හොඳ බුද්ධියක් තියෙනවා. ඇස් දෙකේ පෙනීමත් යම් යම් අඩුපාඩුකම් තියෙන පුළුවන්. හැබැයි කන් දෙක හොඳට ඇහෙනවා, හොඳ බුද්ධියක් තියෙනවා, සද්ධර්මය අහන්නට එයාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම සද්ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවකදී එය අහන්නට උවමනාවක්, කැමැත්තක්, අවධානයක් ඒ තැනැත්තාගේ තියෙනවා. පින්නතුනේ මෙන්න මේ තැනැත්තා වුණත් බුදුදහමේ සඳහන් වන්නේ ඒ තැනැත්තා ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා. සද්ධර්මය අහන්නට වටා පිටාවක් නැති, සද්ධර්මය අහන්නට අවධානයක් ඕනෑකමක් නැති රජ කෙනෙක්ගේ පුතෙක් වෙනවට වඩා පින්නතුනි උපතින්ම දෑත දෙපය අහිමි කෙනාගේ ජීවිතය ඉතාම වටිනා ජීවිතයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් පින්නතුනි ඔබේ ජීවිතයේ වටිනාකම ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඔබ කොයිතරම් වාසනාවන්ත ජීවිතයක්ද ලබලා තියෙන්නේ කියලා. පින්නතුනි ඒ සද්ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවේදී අපි ඉතාම අවධානෙන් ඒ බණ අහන්නට ඕන. මේ පින්නතුනි හුවාක් දස් අය, අධ්‍යාපනික අතින්, වෘත්ති අතින් හුවාක් දුර ගමන කාපු අය ඔබ. අනිත් ඇත් එක්ක විභාග ලියලා හුඟක් ඉහළට ආපු අය තමයි ඔබ ඔබ හුඟක් දක්ෂයි කියලා තමයි අපි හිතන්නේ. හැබැයි පින්නතුනි මේ දක්ෂතාවය පෙන්වන තැන තමයි පින්නතුනි බුදුදහමේ හැටියට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී ඊටාම අවධානෙන් ඊටාම අනුපිළිවෙලින් ඒ කියන ධර්මය අහන්නට අවධානයක් නුවණක් දක්ෂතාවයක් තිබුණොත් තමයි සැබෑ ලෙසම අපි දක්ෂයන් කියන එක අපි ප්‍රදර්ශනය කරන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඒ දහම අනුව උපරිම ලෙස තමන්ගේ චින්තනය මෙහෙවන්න පුළුවන් නම්, උපරිම ලෙස අපේ ජීවිතය සඳහා මෙහෙවන්න පුළුවන් නම්, අන්න එතෙන්දි තමයි සැබෑ දක්ෂතාවය අපට පෙන්වුම් කරන්නේ. ඒ අතරෙනොත් පින්නතුනි බුදුදහමේ සඳහන් වෙන විශේෂ කාරණයක් ආයතන කුසලතාවය කියලා. ආයතන කියන්නේ මොනවටද? මොනවද ආයතන කියලා කියන්නේ? ඕ ඇස් කන් නාස ආදි ඉන්ද්‍රිය. ඈ ද ස්කිල්ෆුල්නස් ඔෆ් සෙන්සස්. ආයතන වල දක්ෂතාවය. ඇස ළඟදී අපි දක්ෂ, ඇස කියන ආයතනයේදී අපි දක්ෂ වෙන්නට ඕන. ඇහැට රූපයක් පෙනෙද්දී ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. කනට ශබ්දයක් ඇසෙද්දී ඇත්තට මේ සිද්ධිය මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි දැනුවත් වෙන්නට ඕන, දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක තමයි බුදුදහමේ නියම දක්ෂතාවය කියලා කියන්නේ. මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. මෙන්න මේ ආයතන කුසලතාවය ලබාගත්තු කෙනා තමයි පින්නතුනි සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන කෙනා බවට පත් වෙන්නේ. සැබෑ ලෙසම නිවන් මාගේ ගමන් කළ කෙනා වන්නේ ආයතන කුසලතාවයේ තියෙන කෙනා කියලා සඳහන් කරනවා. අපි ඒක ලබන හැටි ගැන ඉදිරියේදී ටිකෙන් ටික සාකච්ඡා කරනවා. ඉතින් පින්නතුනි ඔබ හුඟක් වාසනාවන්ත පුණ්‍යකාමී අය. ඒ පුණ්‍යකාමීත්වය පින්වත් බව ඔබ ප්‍රදර්ශනය කරන අවස්ථාව තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. දැන් සමහර විට අපි කියනවා සමහර අය බණ අහන්නේ නැහැ එහෙම කියලා. පින්නතුනි එහෙම කාටවත් අපි දොස් කියන්නේ හොඳ නැහැ. ඇයි ඒකට හේතුව? පින්නතුනි මේක සරල දෙයකින් බෑ පින්නතුනි. මේක ලොකු පිනක් තියෙනට ඕන. සැබෑ ධර්මයක් සරවන අවස්ථාවේදී ඒ සඳහා හිත යෙදෙන්න පින්නතුනි මහ විශාල පින කානිසංශයක් විදියට තමයි එතෙන්ට ඒක රාශිය වෙන්නේ. ඒ නිසා හැම නැති කෙනාට අපට අනුකම්පා කරන හැර වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබේ පින්වත් සමගන ඔබ සතුටු වන්න, අනිත් අය ගැන අපි හිත නරක කරගන්න ඕනේ නැහැ. පින්නතුනි අද අප ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදු දහමෙහි ඉතාම සරල සූත්‍රයක්. ඔබ හුඟක් කැමතිනේ සරල සූත්‍රවලටනේ, සරල කරුණවලට කැමතිනේනේ. ඒ නිසා අද සරල කාරණයක් කියන්නේ. ආරම්භයේදී සරලව තමයි පටන් ගන්නෙ. හැබැයි ඔබ ඉතාම අවධානයෙන් ඉන්නට ඕන. ටිකෙන් ටික අපි මේ කරුණු සාකච්ඡා කරද්දී අද අපි සාකච්ඡා කරන්නේ ව්‍යග්ග පජ්ජ කියන සූත්‍රය. ගිහියන් සඳහා දේශනා කරපු කරුණු අතරින් ප්‍රධාන සූත්‍ර කීපයක් තියෙනවා. එයින් එකක් තමයි සිංහලවාද සූත්‍රය. ඒ වගේම මංගල සූත්‍රය. ඒ අතරින් ව්‍යග්ග පජ්ජ සූත්‍රයත් එවැනි සූත්‍රයක්. දීඝජාන කෝලිය කියන පුත්‍රයා මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා. බුදුහාමුදුරනේ අපේ මෙලව ජීවිතයේ සඵල වෙන, පරලෝක ජීවිතයේ සඵල වෙන කරුණු අපට දේශනා කරන්න කියලා. අන්නේ ඉල්ලීම පරිදි බුදුහාමුදුරෝ යම් කිසි කෙනෙකුගේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න නම් යමෙක් මොකද කරන්නට ඕන? එතනත්තාගේ මරණයෙන් මත්තේ ජීවිතය සාර්ථක වෙන්න මොකද කරන්න ඕන කියන කරුණු තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් සඳහන් වන්නේ. මේ සූත්‍රය එන්නේ පින්නතුනි ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකාය කියන ග්‍රන්ථය තමයි ඇතුළත් වෙන්නේ. සූත්‍රය පැහැදිලි කරන්න කලින් මා කෙටියෙන් පැහැදිලි කරන්න කැමති පින්නතුනි සද්ධර්මයේ තියෙන ಗುಣ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ පින්නතුනි උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. ඒක ක්‍රියේෂන් එකක් නෙවෙයි. ඒක ඩිස්කවරි එකක්. ඒක අනාවරණයක්. බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කළා බුදුහාඳුරු කෙනෙක් ලෝකේ පහළ වුණත් නුණත් මේ ලෝකයේ අතරතේ හැමදාම ලෝකේ තියෙනවා. නමුත් කාලයකදී මේක වැසලි යනවා. අවිද්‍යාවෙන් බර වෙච්ච ලෝකය තුල මේ යථාර්ථය වැසලි යනවා. ඒ වැසලි යන යථාර්ථය තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කලින් කල ලෝකයට හඳුන්වා දෙන්නේ මේ ධර්ම. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරපු ධර්මය නිසා අපි බුදුදහම කිව්වට පින්නතුනි මේ ධර්ම බුදුහාමුදුරන්ටවත් අයිති නැහැ. වෙනත් දෙවි කෙනෙකුට අයිති නැහැ. මේක ලෝක යථාර්ථය. අපි බුදුහාමුදුරන්ට ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේගේම ඥාණයෙන් මේක අවබෝධ කරගෙන මහා කරුණාවෙන් අප කෙරෙහි දේශනා කරපු නිසායි අපි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ, උන්වහන්සේට අපි කෘතඥතාවය දක්වන්නේ. ඒ වගේම පින්නතුනි උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක ගුණ දහම් දිනු කළා. දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කළා. ඇස්සිස් මස්ලේ දන් දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නමින් අපි යමක් අහනවා නම් පින්නතුනි ඒ හැම දහම් පදයකම බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ශක්තිය, උන්වහන්සේගේ ලේ දහදිය කඳුළු වල ශක්තිය ඒ හැම දහම් පදයකම තියෙනවා. ඒ නිසා පින්නතුනි ධර්මයේ ළඟදී හුවා අපේ ගෞරවය දක්වන්නට ඕන. මේ ධර්මයට ගරු කරපු තරමට තමයි පින්නතුනි මේ ධර්මය අපේ ජීවිතයට ඇත්තටම ලැබෙන්නේ. මේ ධර්මෙන් අපට නියම ප්‍රයෝජන ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්නතුනි ස්වාක්ඛාත වූ ධර්මයක්. ඒක මනාව දේශනා කරපු ධර්මයක්. ඒ වගේම සම්දිට්ඨික ධර්මයක්. මෙලව ජීවිතයේම විපාක තියෙන ධර්මයක්. අකාලික වූ ධර්මයක්. කල් නොයවා විපාක ලැබෙනවා. එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන්. ඒ වගේම අප වෙතම තමන් වෙතම උපදවාගෙන ප්‍රතිඵල බලන්න ඕන ධර්මයක් ඒක. ඒ වගේම නොනැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් මේක. ධර්මයේ ගුණ සඳහන් වන පාඨය අපි මුලින් සඳහන් කරේ ස්වාක්ඛාතෝ පාඨයෙන් සඳහන් වන්නේ. ස්වාක්ඛාත කියලා කියන්නේ පින්තුනි ඒ ධර්මය මුල මැද අග යහපත්. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං කියලා සඳහන් කරනවා. ආදි කල්යාණං කියලා කියන්නේ ආරම්භයේ සීලය. සීලය ඊටාම මැනවින් දේශනා කළා. මජ්ජේ කල්යාණං කියලා කියන්නේ මැද සමතය, සමාධිය දේශනා කළා. පරියෝසානේ කල්යාණං කියන්නේ අවසානයේ ප්‍රඥාව. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව යටතට ගන්න පුළුවන් මේ ස්වාක්ඛාතෝ කියන පදය. ස්වාක්ඛාතෝ කියන කේ ලක්ෂණය එකයි. ඒ වගේම සම්දිට්ඨිකෝ. සාන්දෘෂ්ටික කියලා අපි සංස්කෘත පදයේ සිංහට අරගෙන කියනවා. සම්දිට්ඨික කියලා කියන්නේ පින්තුනි මේ ජීවිත කාලයේදීම විපාක ලබන්න පුළුවන්. හරියට අපි ධර්මයේ හැසිරෙනවා නම් ඒ සඳහා අපේ සිහිය නෝන අපි යොදවනම් පින්නතුනි හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ අනුව ජීවිතය සකසා ගන්නවා නම් අපට ඒ ජීවිත කාලය තුලදීම එහි විපාක දැක ගන්න පුළුවන්. සාන්දෘෂ්ටික විතරක් නෙවෙයි පින්නතුනි ඒ ධර්ම අකාලිකයි. කල් නොයවාම විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්නතුනි සමහර බ්‍රාහ්මණ අය, සමහර අන්‍යාගමික අය බුදුරජාණන් වහන්සේට දෝෂ ආරෝපණය කළා. මකද දවස ආරෝපණය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඊටාම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දේවල් තියෙනවා. ඉගෙන ගන්න එක, කුඹුරු වැඩ කරන එක, රැකී රක්ෂා කරන එක, ඒක ඉක්මනටම කළා ප්‍රතිඵල ලබන්න පුළුවන්, වැටුපක් ලබන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්ම මාර්ගයේ පිළිපැදර ප්‍රතිඵල ගන්න හුඟක් කාල ගත වෙනවා කියලා. මේ පින්න තුනත් ඇතැම් විට එහෙම හිතෙන්නත් පුළුවන් නේ. ඒක ඇත්තද? පින්නතුනි දැන් ඔබ බලන්න ඔබේ ජීවිතයේ උපාධියක් ගන්න ඔබ අවුරුදු කීයක් ගත කළාද? ඔබේ පශ්චාත් උපාධිය ගන්න, ડોක්ටරේට් එක ගන්න අවුරුදු කීයක් ගත කළාද? ඔබට කියලාම ගියක් වාහනයක් ගන්න ඔබ කොච්චර කාලයක් ගත කළාද? පින්නතුනි අවුරුදු ගණන් අපි ගත කරලා තියෙනවා නේ. ඒ වගේම ඒ දේ ලැබුවට පස්සේ පින්නතුනි බලන්න ඒකින් ලැබෙන සැපය කොයිතරම් දෙයක්ද කියලා. අර මහන්සි වෙච්ච වගේ ප්‍රතිඵලයක් තියෙනවද ඇත්තටම? කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් වා ප්‍රතිඵල තියේ කියලා. නමුත් පින්නතුනි ඇතැම් විට අපි අවුරුදු 10 15 20 කාලය ගත කළ ලැබපු දේවල් ගැන හිතනකොට ඇතැම් විට ඉතාම සුළු මොහොතක් අපි ඒ ගැන හිතන්නේ. ඇතැම් විට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ගතත් මහ ලොකු දෙයක් නෙවෙයි. අන්න එවැනි සත්‍යයක් මත පින්නතුනි බුදුදහමේ සඳහන් කරන පින්නතුනි මේ ධර්මයේ තුලින් ගන්න ප්‍රතිඵල ඊට වඩා ඉක්මනක්. අපි මෛත්‍රී භාවනාව කෑ භාගයක් වැඩුවොත් විනාඩි 10 ගානේ සතියක් මාසයක් මාස 6ක් වැඩුවොත් පිනුතුනි අපට පැහැදිලිවම අපේ ජීවිතවල වෙනසක් අපට බලා ගන්න පුළුවන්. ලෝකයේ මිනිස්සු පිනතුනි සැපේ ලබා ගැනීම සඳහා කරන දේවල් හරියට පිනතුනි හරියට බඩගිනි වෙච්ච කෙනෙකුට වී ටිකක් දෙනවා වගේ නැත්නම් බඩගිනි වෙච්ච කෙනෙකුට උග්ගහක් දෙනවා වගේ බඩගිනි වෙච්ච කෙනෙකුට උග්ගහක් දුන්නාම වී ටිකක් දුන්නාම කොහමද එකපාර පුළුවන් ද කන්නේ ඒක කොච්චර මහන්සියක් එන්න ඕනද නේ අපිට පින්නතුනි ජීවිතේ සැප ලබන්න කියලා කරන දේවලු තන්නේ වගේ හුවාක් මහන්සියල වෙහෙස වෙලා තමයි සැපයක් ලබන්නේ සැපත් ඉතාම අල්පයි ඒ විතරක් නෙවෙයි අල්ප ආස්වාදයි බහු ආදීනමයි ඔබ නුවණින් කල්පනා කරොත් ඔබට තේරේ සමහරට ඔබ පිළිගන්න සූදානම් නැහැ නමුත් ටිකක් වයසට යනකොට තේරෙන ගන්න ටික ටික පින්නතුනි එවැනි සත්‍යයක් මත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචරියන් කියලා. මේ ශාසන බමුසර කියන එක පින්නතුනි. ඊටාම කුසකින්ෙන් ඉන්න කෙනෙකුට හරියට මේ වදයක් දුන්නා වගේ කියලා. මිහිරි පානයක් දුන්නා වගේ කියලා. මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචරියන් කියලා. දැන් මේ වදයක් බඩගිනි වෙච්ච ලාට දුන්නාම අපට මේ වදේ හොදන්න අවශ්‍යද? උයන්න ඕනද? කෑලි අයින් කරන්න ඕනද? නෑනේ ඕන පැත්තකින් අරගෙන කටේ දාගන්න පුළුවන් ඉක්මනටම බඩගින නැති වෙනවා ඉක්මනටම ශක්තිය ලැබෙනවා පිනතුනි මේ සාසන බ්‍රහ්මචර්යාව කියන දේ බුදුහාමුදුරේ දේශනා කළේ මේ වදයකට මිහිරි පානයකට උපමා කළා මේකයි පිනතුනි සාන්දෘෂ්ටික ධහමක තියෙන ලක්ෂණය අකාලික ධහමක තියෙන ලක්ෂණය ඒ වගේ මේ සද්ධර්මයේ පිනතුනි ඒහි පස්සෙකයි එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට විවෘතව ආරාධනා කරන්න පුළුවන් දැන් වෙනත් ආගම්වල දර්ශන පින්නතුනි එන්න බලන්න කියන්නේ නැහැ එන්න පිළිගන්න කියලා කියන්නේ. ඈ විචාර කරන්න ප්‍රශ්න කරන්න හැමමකුත් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ ගැන උනත් ප්‍රශ්න කරන්න කියලා. විචාරන්න කියලා. ඒ වගේම බුදුහාඳුරෝ ශ්‍රාවක සංඝරත්නයට දේශනා කළා යම්කිසි කෙනෙක් බුදුහාඳුරන්ට ධර්මයට සංඝයාට බණිනවා නම් ඉක්මනට අමනාප වෙන්න එපා. හොඳට බලන්නේ කී අඩුපාඩුවක් තියනවද කියලා. ඇත්තටම තියනවද කියලා. එහෙම නැත්නම් Tamante එක අදාළ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි පිනතුනි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා බුදුහාමුදුරන්ට ධර්මයට සංගයයට යම් කිසි කෙනෙක් ಗುಣගතන කරනවා නම් හොඳයි කියනවා නම් ප්‍රශංසා කරනවා නම් එච්චර ආඩම්බර වෙන්නත් එපා කියලා. ඇයි ඒ? බුදුහාමුදුරන්ගේ ගුණ ඉතාම සල්පයක් දැනගෙන තමයි මහා ගුණගතන කරන්න පෙළක් කරන්නේ. බුදුහාමුදුරන්ගේ ගුණයන්ගෙන් 1000න් පංගුවක් හත් දැනගෙන නෙවෙයි තාම සල්පයක් දැනගෙන තමයි වර්ණනා කරන්නේ. ඒ නිසා ඒ වර්ණනා වුණත් එච්චර අදාළත්වයක් නැහැ කියලා. පින්තුනි සද්ධර්මය කියන්නේ එන්න බලන්න කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ සද්ධර්මයේ තියෙන ලක්ෂණය. ඒ වගේම පින්තුනි ඕපනයිකයි අප වෙතම තමන් වෙතම උපදවාගෙන ප්‍රතිඵල බලන්නට ඕන. දැන් බොහෝ විට අපි ධර්මයේ හැසිරෙන පඩම් ගත්තට පස්සේ අපේ ලක්ෂණය තමයි අපි යනවා අනිත් අය රකින්නද කියලා බලන්න. අනිත් අය කිල්ලවද්ද කියලා බලන්න යනවා. අනිත් කෙනෙක් මාර්ගඵල ලබලද කියලා බලන්න යනවා. සෝවාන් වෙච්ච අය ඉන්නවද කියලා හොයනවා අපිනේ. හැතැම් විටේ හොයන අය සෝතාපට්ටි අංග මොනවද කියලාවත් දන්නේ නැහැ. පින්නතුනි මාර්ගඵල ලාභී කෙනෙක් දැකගන්න නම් නිකම් බෑ පින්නතුනි අපට ධර්මඥානය තියෙන්නට ඕන. අපි ධර්මය තුල දක්ෂ වෙන්නට ඕන. එයා මාර්ගඵල ලාභීද කියලා අපට අහන්න ඕනේ නැහැ. ආහන ප්‍රශ්න තියෙනවා විචාරණ ප්‍රශ්න තියෙනවා සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කාරණයක් තියෙනවා කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ කොහමද කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් කියලා ඒකත් ටික කාලයක් නෙමෙයි දිග කාලයක් සාකච්ඡා කරන්න ඕන එනිසා පින්නතුනි අපේ සද්ධර්මයේ තුල දක්ෂ වෙන්නට ඕන අපේ ළඟ හැකියතා දුරට ಗುಣධම් දිනු කර ගන්නට ඕන ඒ ಗುಣධම් දිනු කර ගනිමින් ඉදිරියට යනකොට තමයි අපට ඇත්තටම මේ ಗುಣධම් වලට නැඹුරු වෙච්ච අපට පේන්නේ. එහෙම නැති අය තමයි විවේචනය කරන්න හුඟක් ශාසනය ගැන. ස්වාමින් වහන්සේලා ගැන හුඟක් විවේචනය කරන්න ඒකයි. පින්නතුනි සද්ධර්මය අහනට පළමුවෙන්ම අපට ඇති වෙන ලක්ෂණේ තමයි පින්නතුනි. ඔබ ඇත්තටම ධහම තුලට එනකොට ඔබ ආවද කියලා බලන එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි පින්නතුනි කෘතඥතාවය කියන එක තියෙනවා. ඒ කෘතඥතාවයේ පළවෙනි ලක්ෂණය තමයි පින්නතුනි මේ සද්ධර්මය මේ අවුරුදු 2500කට අධික කාලයක් රැගෙන ආපු ස්වාමින් වහන්සේලා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේලාගේ අතරේ වර්තමානම තඩුපාඩු තියෙන පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් මේ නිර්මල බුදුදහම විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පිනතුනේ වසර 2400කට ආසන කාලයක් යුගයෙන් යුගය මේ ධහම රැකගෙන ආවා. මේ ස්වාමීන් වහන්සේලා ගැන පිනතුන් ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ පිනතුන් දැකලා ඇති ඉන්දියාවේ හිටිය ගෝයන්කා කියලා කෙනෙක්, එස්එන් ගෝයන්කා කියලා. එතුමාගේ ගෝයන්කා සෙන්ටර් සුගත් ඇඟල තියෙනවා. විපස්සනා මෙඩිටේෂන් සෙන්ටර්ස්. බලන්න පිනතුනි වීඩියෝ එකම බලන්න. එතුමා ස්වාමීන් වහන්සේලාට ගරු කරපු ආකාරය. එතුමා තමයි මෑත කාලේ මම හිතන බෞද්ධ ලෝකයේට විශාල බලපෑමක් කරපු කෙනෙක් විදියට ඉන්නේ. ගිහියෙක් විදියට. ටෝකේ මම හිතන රටවල් 150කට වඩා නේද ආයතන තියෙනව නේද මේ ගිහන් මහත්තයා? ඔව් රටවල් 150කට වඩා මම හිතන්නේ එයාගේ ශාඛා තියෙන භාවනා මධ්‍යස්ථාන. ඉතින් එතුමා ස්වාමීන් වහන්සේට ගරු කරපු ආකාරය, දානමාන ආදී පූජා කරපු ආකාරය දිහා හොඳට බලන්න. එතුමාගේනොත් සමහර ස්වාමීන් වහන්සේලා භාවනා ඉගෙන ගත්තා. ඒ වුණත් සංඝරත්නයට කරපු ගෞරවය හොඳට ප්‍රදර්ශනය එතුමාගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සමහර සෝතාපන්න අය, සකදාගාමී අය, සමහර අනාගාමී ගිහි ශ්‍රාවකයන් ස්වාමීන් වහන්සේලාට දක්වපු ගෞරවය හොඳට පැහැදිලිව පේනවා ත්‍රිපිටකයේ ධර්ම අධ්‍යයනය කරනකොට. එනිසා තමන් වෙත ධහම පමුණුවා ගන්නකොට පිනතුනේ තමන් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවය දක්වනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දිගු කලක් කරා කළා වූ පරිත්‍යාගයේ කැපවීම ගැන ලොකු ගෞරවයක් කෘතඥතාවයක් ඇති වෙනවා. දැන් අපට මේ ජීවිතයේ වැඩිපුර උදව් කරපු කෙනා තමයි දෙන්න තමයි අපේ අම්මා තාත්තා දෙන්න. ඒ අම්මා තාත්තා දෙන්න අපට උදව් කළේ අපේ මව කුසේ පිරිසන ගතට පස්සේ නේද? ඊට කලින් අපට උදව් කළේ නැහැ. නමුත් පින්තුනි මේ ලෝකයේහි අපි ඉපදෙන්නටත් කල්ප ගානකට කලින් ඉඳන් අප වෙනුවෙන් හිතලා වැඩ කරපු කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ. එනිසා පින්තුනි අපි බුදුහාඳුරු කෙරෙහි වා කෘතඥ වෙන්නට ඕන. ඒ කෘතඥතාවය කියලා කියන්නේ බුදුහාඳුරු වෙනුවෙන් සාමාන්‍යයෙන් මල් පහන් පූජා කිරීම, බුද්ධ පූජා පැවැත්වීම විතරක් නෙවෙයි බුදුහාඳුරු අපෙන් අපේක්ෂා කළේ. බුදුහාඳුරු අපෙන් අපේක්ෂා කළේ හරියට පින්තුනි බුදුහාඳුරු දේශනා කරපු දහම් පණිවිඩය පිළිබඳව හොඳ නිර්වුල් අවබෝධයක් අපට තියෙනට ඕන. බුදුහාඳුරු ඇත්තටම මොකද දේශනා කළේ කියලා. දැන් මේ පින්තුන් තොරතුරු හොයන හුඟක් මහන්සි වෙනවනේ නේද? ප්‍රවෘත්ති බලනව, පොත්පත් බලනව නේද, නිවුස් අහනව නේද? හරිම සංවේදීන තොරතුරු බලන්නනේ. ඒක හොඳයි පින්තුනි. හැබැයි ඒ වගේම පින්තුනි ඔබ දක්ෂ වෙන්නට ඕන බුදුහාඳුරන්ට ඇත්තටම කෘතඥතාවය දක්වනවා නම්. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා ඉතාම නිර්වුල්ව, ඉතාම ගැඹුරින් අපට අදහසක් තියෙනට ඕන. ඒක පින්තුනි බෞද්ධයෙක් වෙන්නම ඕනේ නැහැ. ලෝකේ ඉපදිච්ච ඕනෑම බුද්ධිමත් කෙනෙක් වශයෙන් මේක තියෙනට ඕන. බුදු දහම විතරක් නෙවෙයි. ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, යුදෙව් ආගම ආදී ඒ ආගම්වල තියෙන හරිය වුණත් ඔබ ඉගෙන ගන්න බලන්න. එහෙම ඉගෙන ගන්න තමයි බුදු දහම වටනකම තේරෙන්නේ අපට ඇත්තෙන්න. බුදු දහම විතරක් ඉගෙන ගත්තට තේරෙන්නේ නැහැ බුදු දහමේ වටිනකම. බුදු දහමේ වටිනකම තේරෙන්නේ අනිත් දර්ශනත් ඉගෙන ගත්ත තරමට. එනිසා පින්නතුනි දහමෙන් අපට ප්‍රයෝජන ලැබෙන්නේ දහම අපේ ජීවිතය තුළින්ම අපි බලන්නට ඕන. අපිම දහම් කැඩපතක් කරගන්නට ඕන. කැඩපත කියන්නේ කණ්ණාඩිය. අපේ ජීවිතයට දහම එනකොට අපටම අපේ ජීවිත ගැන බලන්න පුළුවන්. අපි ඇත්තටම දහම තුළට ඇවිල්ලාද, දහමෙන් අපට ප්‍රයෝජන ලැබිලාද කියලා අපටම අපි ගැන බලන්න පුළුවන්. කොහොමද අපි බලන්නේ? දහම තමන්ගේ ජීවිතය තුළට ඇත්තටම ඇවිල්ලා තියෙද කියලා තමන් බලන්නේ කොහොමද? තමන්ට එන්නේම පිනුතුනි මානසික පීඩ අඩු වෙන්නට ඕන. රූපයක් දකිනකොට, ශබ්දයක් අහනකොට, ගඳ සුවඳක් විඳිනකොට මෙන්න මේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී එනකොට තමන්ට ඒ දේවල් වලින් කොයිතරම් මානසික පීඩාවක් ඇති නොවෙනවද කියන එක ගැන තමන්ම තමන් ගැන පරීක්ෂා කරලා බලන්න ඕන. මෙන්න මේක තමයි තමන්ට දහම ලැබිලාද කියලා බලන එක ලක්ෂණය. දැන් පින්කම් දැන් සමහර කෙනෙක් හිතන්නේ අපි හුඟා පින්කම් කරලා තියෙනවා. අපි මෙච්චර සාංගික දාන දීලා තියෙනවා. මෙච්චර ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා. මෙච්චර වාර ගණන් සිරිපාදේ ගිහිල්ලා තියෙනවා. මෙච්චර කඩෙන පින්කම් වලට අත ගහලා තියෙනවා. නේද? සාමාන්‍යයෙන් මේක තමයි අපි සාර්ථකත්වය බලන්නේ බෞද්ධයෙක් වශයෙන්. නමුත් පින්නතුනි ඒක නෙවෙයි සාර්ථකත්වය බලන ලක්ෂණ. සාර්ථකත්වයේ ගැඹුරටම බලනකොට පින්නතුනි බලන දේ තමයි තමන්ගේ ළඟ කොච්චර නම් දුරට තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු නැද කියලා. craving, self-view and conceit. මෙන්න මේ තුන කොයිතරම් දුරට තමන්ගේ ළඟ අඩු වෙලා තියෙනවාද කියලා තමන් බලන්න. නැත්නම් මෙතන මේවා තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ නේ. මේවා පිනතුන හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ඔස්සේම වෙන හඳුනා ගන්නවත් පහක් නෑ. කොයිතරම් දර්ශන ලෝක ඉගෙන ගත්තා. තමන්ගේ ළඟ තෘෂ්ණාව කොච්චරනම් අඩු වෙලාද වැඩි වෙලාද? තමන්ගේ ළඟ ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, තමන් ඉස්මතු වෙන්න, තමන් කැපිලා පේන්න. ඒකෙන් තමන් කීර්තියක් ලබා ගන්න කොච්චර උත්සාහයක් දරනවද කියලා බලන්න. ඒ ගතිය වැඩි නම් තමන්ට සහනය අඩුයි. ඒ වගේම මාන්නය නිතර අනිත්‍යය මැනමැන තමන් උස්කෙනේ කෝ නැත්තම් දැඩි හීන මානයට උපත් වීම ලක්ෂණයක් නම් එතෙන්දී අපේ මාන්නය තියෙනවා. මේ පින්නතුනි රහත් භාවයේ දක්වාම යනවා. දික්ටි නැති වෙන්නේ සෝවාන් වීමේදී. නමුත් තෘෂ්ණා මාන දෙක ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ රහත් වෙනකොට. නමුත් අපිට ටිකෙන් ටික පින්නතුනි අපේ ජීවිතවල මේව අඩු වෙනකොට පේනවා. අපට මනසට සහනය ලැබෙනවා අපි ධර්ම මාර්ගයේ ඉන්නකොට. මෙන්න මේ ලක්ෂණ තමයි පින්නතුනි අපේ සාර්ථකත්වයේ මනින ලක්ෂණ. ඒක අපට කාගෙන්වත් බාහිර කෙනෙක්ගේ චරිත සාහිතික නිය අවශ්‍ය වන්නේ අපිටම අපි ගැන බලන්න පුළුවන්. අපි එක පැත්තකින් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දිනු වෙන ගමන් ධර්මයක් ඇත්තටම අපේ ජීවිතයට ආවද කියලා බලන්නේ මේ ලක්ෂණ වලින්. හැබැයි පින්නතුනි ඒ සඳහා අපි නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය නොකරොත් මේක ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පෘථග්ජන කෙනාටත් මාර්ගඵලලාභී කෙනාටත් හැම දිනම නිතර නිතර කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. දහම ශ්‍රවණය කරපු තරමට තමයි තමන්ගේ අඩුපාඩු එන්නෙම තේන්නේ. දැන් අපි දැන් සාමීන් වහන්සේලත් එක්ක එකට ආශ්‍රය කරනකොට අපට හොඳට අපි අඩුපාඩුකම් පේනවා. අනිත් සාමරවල කියනවා. ඔයා දැන් මාන්න ආඩම්බරයි, ඔයා දැන් ලෝභයි නේද, කලබල වෙනව නේද කියලා. නිතරම අපි ස්වාමීනාන්සේ ඇසුරු කරනකොට අපිටම අපි ගැන ඒ ස්වාමීන් වහන්සේලම විවේචන කරන කරුණාවෙන් කරන්නේ පහදලා දෙනවා. ඈ ඔබටත් පින්නතුනේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ චරිත සාහිතියක් ගන්න එක ලේසි නෑ. ඔය ස්වාමීනාන්සේලා හුඟක් ධර්මයේ දන්නවා. දන්න නිසා සාමාන්‍ය කෙනෙකුට රඟපාලා මේ ටෙනිස් සිටල එහෙම ලේසියෙන් කීර්තියක් ලබන්න බෑ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්. හුඟක් කාලයක් අප කරන්න වෙනවා. ඇතැම් විට ඔබට ටිකක් පහසු වෙන්නත් පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට තවත් ස්වාමීන් වහන්සේගෙන් හිත දිනා ගන්න එකත් එච්චර ලේසි නෑ. සාල කාලයක් කැප වෙනවා. විශාල පරිත්‍යාගයක් ඒ සඳහා කරන්න ඕන. ඒක තමයි ලක්ෂණය. ඒ වගේම පින්නතුනි මේ දහම නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම දැක ගන්න ඕන දෙයක් මේක. නුවණ කියන එක පින්නතුනි අපට යම්සි ප්‍රමාණයකට තියෙනවා. මේ ප්‍රඥාව ආරම්භයේ පටන් දිගින් දිගටම මේ ප්‍රඥාව දිනු වෙන්නට ඕන. ඒ ප්‍රඥාවේ පියවර රාශියක් ක්‍රමානුකූලව බුදුදහම තුල විස්තර වෙනවා. අපි ඒ කරුණ ඉදිරියේදී සඳහන් කරනවා. දීඝජාන කෝලිය කියන මේ කෝලිය පුත්‍රයා, ඔහු රාජවංශික පුත්‍රේ. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුහාඳුරනේ, කෙනෙකුට මෙලව ජීවිතයේ සාර්ථක වන්නට කරන්නට ඕන කාරණා මොනවද කියලා. යවස්ථාවේදී බුදුහාඳුර මේ දීඝජාන කෝලිය පුත්‍රයාට සඳහන් කරනවා කාරණා හතරක් මේ ජීවිතයේ මෙලව ජීවිතය සාර්ථක වෙන්න හේතු වෙන කාරණා මොනවද? ඒ කාරණා උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. මේ වෙච්චර ගැඹුරුම කාරණා නෙවෙයි, ඔබට තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි සරලව මේ කාරණා සඳහන් කරනවා. ඊට පස්සේ අහනවා මෙලව ජීවිතය විතරක් නෙවෙයි පිනතුනේ, බලන්න මේ ගිහියෙක් වුණත්, යෝන් වයසේ හිටිය තරුණ කෙනෙක් වුණත් ඔහු පරලෝක ගැන තැන්වීමක් තිබ්බා. වහනවා ස්වාමීනි පරලෝක ජීවිතය සඵල කරගන්න මොනවද කරන්න ඕනි කියලා. එතෙන්දිත් කාරණා හතරක් සඳහන් කරන මොනවද? ඒ තමයි ශ්‍රද්ධාවෙන් දිනු වෙන්න ඕන. සිල්වත් බවෙන් ජීවත් වෙන්නට ඕන. ඒ වගේම දන් දීමෙන් දිනු වෙන්නට ඕන. ත්‍යාගවන්ත වෙන්නට ඕන ඡාග ගුණය. ඒ වගේම පඤ්ඤා සම්පදා. ප්‍රඥාව නුවණ දිනු වෙන්නට ඕන. මේ කරුණු හතරේම පිනතුනි දිනු වෙනට ඕන පරලෝ ජීවිතය සසර ජීවිතය සාර්ථක කරගන්න. එතකොට පළවෙනි පියවර තමයි පිනතුනි මෙලව ජීවිතයේ සාර්ථකත්වය. දැන් මෙලව ජීවිතය අසාර්ථක වෙලා පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීම බුදුදහමෙන් සඳහන් කරන්නේ නැහැ පිනතුනි. මේ ජීවිතය අපි උපරිම වශයෙන් සාර්ථක කරගන්න විශේෂයෙන් ඔබ ගිහියන් හැටියට ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනය තුල ඔබ සාර්ථක වෙන්නට ඕන. ඔබ රැකිරක්ෂා කරන කෙනෙක් නම් එතෙන්දී ඔබ සාර්ථක වෙන්නට ඕන. ඔබ දරුවෝ පෝෂණය කරන කෙනෙක් නම් එතෙන්දීත් ඔබ සාර්ථක වෙන්නට ඕන. ඔබ ඥාති මිත්‍රාදීන් අතරින් සමාජශීලී සමාජගත ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ සමාජීය ජීවිතයේදී සාර්ථක වෙන්නට ඕන. අන්න ඒ සඳහා හේතු වන කරුණු හතරක් තමයි මුලදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එයින් පළවෙනි කරුණ තමයි පින්තුනි උත්තාන සම්පදා. උත්සාහය තියෙනට ඕන. උත්සාහයෙන් පින්තුනි අපි මොනවද කරන්නට ඕන? මෙලොව ජීවිතය සාර්ථක වෙන්න. ඔබ දැනටමත් ඒක කරලා තියෙනවා. මොනවද ඔබ මේ ජීවිතය සාර්ථක වෙන උත්සාහයෙන් කරපු දේවල්? ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් කරන්න ඕන. මොනවද ඒ? එකක් අධ්‍යාපනය. හොඳට ඉගෙන ගන්නට ඕන. දෙවෙනි කාරණය රැකගෙන ආරක්ෂා කරන්න ඕන. මේ දෙකම පිනතුනේ උත්සාහයෙන් කරන්න ඕන අපි. විශේෂයෙන් අධ්‍යාපනයෙන් අපි පුළුවන් තරම් ඉදිරියට යන්නට ඕන. විෂය ඉගෙන ගන්න වගේම භාෂා ඉගෙන ගන්නට ඕන. verbal languages විතරක් නෙමෙයි sign language එක උනත් පුළුවන් නම් ඉගෙන ගන්නට ඕන. ඒ හැම දෙයක්ම Tamanට හුඟක් ප්‍රතිලාභ තියෙන දේවල්. පින්නතුණී ගිහියන් හැටියට ඔබට විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා හැටියට අපටත් මේක අවශ්‍ය වෙලා තියෙන වර්තමානයේදී. පින්නතුණී භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුහාඳුර නිර්මාණය කළේ Tamanට නිවන් දකින්න විතරක් නෙවෙයි. ඒ නිවන් මාග යන ගමන් ගිහි පිරිසට නායකත්වය දීලා ආදර්ශයක් වෙලා ඒ ගිහි පිරිසට මේ දහම දෙන්නට පුළුවන් ශක්තියක් ස්වාමීන් වහන්සේලා තුල තියෙනට ඕන. එනිසා පින්නතුනි එවැනි තත්ත්වයක් මත ස්වාමීන් වහන්සේලට අවශ්‍ය වෙනා භාෂා ඥාණයෙන් විෂය ඥාණයෙන් දිනු වෙන. විශේෂයෙන් ඔබ පින්නතුනි ඔබට අධ්‍යාපනය ගැන අමතෙන් වටිනාකම කියන්න අවශ්‍ය නැහැ. ඔබ හුඟක් දන්නා වේ ගැන ඔබ හුඟක් අධ්‍යාපනයෙන් ඉදිරියට ආපු අය. ඒක අමතෙන් විස්තර කරන්න ඕනේ නැහැ. හැබැයි පින්නතුනි සමහර කෙනෙකුට හිතෙනවා මේ අපි අධ්‍යාපනය යෙදෙනකොට රැකිරක්ෂා කරනකොට අපිට ධර්මයේ හැසිරෙන එක බාධාවක් කියලා. සමහරට මේක හිතෙනවා. සමහර භාවනා ක්‍රම කරනකොට අසුභ භාවනාව කරනකොට මරණානුස්සති භාවනා කරනකොට මේව ජීවිතයට බාධාවක් නේද කියලා කෙනෙකුට ඇතැමිට හිතෙන්න පුළුවන් ධර්මයේ ටිකක් දැන කෙනෙකුට. පින්නතුනි අපට මුණ ගැහලා තියෙන සමහර අය ඇතැමිට උපාදී 6 7 උපාදී 8 ගත්තු සමහර අය ඉන්නවා. පශ්චාත් උපාදී 5 6 ගත්තු අය ඉන්නවා. ඔබ විශ්වාස කරනවද පින්නතුනි අය වැඩිපුරම වඩපු භාවනා මොකක්ද දන්නවද? මරණානුස්සතිය. දැන් මරණානුස්සතියම වඩනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ කම්මලි වෙයි, ඈලි මෑලි වෙයි, මේ අලස වෙයි කියලා නේ. අනේ ඔක්කොම මැරෙනව නේද? ඒ ආතරිය කියලා. පින්නතුනි නෑ, මරණානුස්සතිය වඩන කෙනා තමයි ජීවිතේ හුඟක්ම වැඩ කරන කෙනා වෙන්නේ. යා එක ජීවිතේ පොඩ්ඩක් අතපත යවන්නේ. හැම මොහොතෙම ජීවිතය ගන්න පුළුවන් උපරිම කාලෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා පින්නතුනි ධර්මයේ හැසිරෙන කෙනා පින්නතුනි ධර්මයේ හැසිරෙන කෙනා අධ්‍යාපනය යෙදෙනවා නම් වෘත්තියක යෙදෙනවා නම් සමාජගත ජීවිතයක් ගත කරනවා නම් ගෘහස්ත ජීවිතයක් ගත කරනවා නම් අනිත් කෙනාට වඩා ඒ තැනැත්තාගේ ජීවිතය සාර්ථකයි. ඒ නිසා උත්සාහයෙන් එක පැත්තකින් අධ්‍යාපනය ලැබලා ධනෙ උපයන වගේම අනිත් පැත්තෙන් බුදුදහමේ තියෙන අධ්‍යාපනයත් ලබන අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපේ මෙලව ජීවිතය සාර්ථක වන්නේ. උත්සාහයෙන් කටයුතු කරද්දී බුදුදහමේ දැක්වෙනවා උත්තාන විරියාදි ගතේහි බාහ බල පරිචිතේහි ධම්මිකේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා කාරණයක්. ධනෙ උපයනකොට දෑතේ මහන්සියෙන් දහදිය වගුරුවලා උත්සාහයෙන් දැහැමිව ධනෙ උපයනට ඕන. මහන්සියෙන් උපයන ධනිය පිනතුනි හුඟක් බරයි. නිකන් ලැබෙන ධනෙ එච්චර බර නෑ පිනතුනි. මහන්සියෙන් උපයලා ගන්න ධනෙම් පින්කමක් කරොත් ඉන්නේ ආයසංශ වැඩි. මහන්සියෙන් උපයලා ගන්න ධනෙන් තමන්ගේ මව්පියන් පෝෂණය කරනවා නම්, දරුවන් පෝෂණය කරනවා නම් ඒකේ ප්‍රතිඵල වැඩි හුඟක්. දැන් මේ පින තුන අහලා තිනෝ ඒබ්‍රහම් ලින්කන්ගේ ලිපියක් තියෙනෝනේ. ගුරුතුමාට ලියපු ලිපියක් තමන්ගේ පුතාගේ ගුරුතුමාට පින තුන කියවලා තියෙනද ඒක? ඒබ්‍රහම් ලින්කන් තමාගේ පුතාගේ මුල් ගුරුතුමාට ලියපු ලෝකප්‍රකට ලිපියක් තියෙනවා. කියවලා තියෙනවද? කියවලා නැත්නම් අද ගිහිල්ලා බලන්න, ඉන්ටර්නෙට් එකේ බලන්න. බලලා කොපියක් ගන්න අරගෙන මේසෙ ළඟම ගහලා තියන්න පුළුවන් නම් ඒ. මෙහි ඉන්න අය ඉගෙන නොගත්තට ශ්‍රී ලංකාවේ නම් ඒක ඉගෙන ගන්නවා. ශ්‍රී ලංකාවේ ඉන්න අය නම්. පින්නතුනේ ලිපියයි තාම වැදගත් ලිපියක්. ඔහු කියනවා නිකන් ලැබෙන මහා ධනයකට වඩා ඩොලර් 100කට වඩා නිකන් ලැබෙන ඩොලර් 100කට වඩා මහන්සියෙන් උපයන ඩොලර් 5 වටිනවයි කියලා. අන්න ඒ යථාර්ථය මගේ පුතාට උගන්වන්න කියලා ඒබ්‍රහම් ලින්කන් කියනවා තමන්ගේ පුතාගේ ගුරුතුමාට. ඒ වගේ උපදේශ රාශියක් ඔහු කියනවා තමන්ගේ පුතා හදන්න ඕන කොහොමද කියලා. ඔබත් දරුව හදනවා නම් අන්න ඒ ලිපිය කියවන්න. දරුවන හැදුවත් අපට වටින වේ ලිපිය අපි හැමදෙනාගේම චරිත වෙනස් කරන හේතු වන ඉතාම වැදගත් ලිපියක් ඒක. මහන්සියෙන් වැඩ කළ කෙනෙක් පිනොතින හුවක් වටිනවා. විශේෂයෙන් ධනෙ උපයද්දී දැහැමිව මහන්සියෙන් උපයන එක. ඒ වගේම මේ ධනෙ ඉපෙවුවට වැඩක් නැහැ පිනොතුනි. ඒ ධනය සොර සතුරන්ගෙන් නැත්තම් රාජ්‍යට යෑමෙන් ගින්නෙන් ආදී වෙසෙනයන්ගෙන් විනාශ වෙන්නට නොදී ඒ ධනය පින්නතුනි ආරක්ෂා කරගන්නට ඕන, රැක ගන්නට ඕන. හැබැයි රැක ගන්න කියලා මොකවත් පරිහරණය නොකර අර මේ රාක්ෂයෝ අරගත්තු විලක් වගේ එහෙම නෙමෙයි කියන්නේ. මේක නාස්ති කරන්න එපා කියන එකයි මේ කියන්නේ. ආරක්ෂක සම්බදා කියලා කියන්නේ ඒක තව ආයෝජනය කරන්න ඕන, හොඳ තැන්වල යොදවන්නට ඕන. ආරක්ෂක සම්පදා කියලා කියන්නේ මහන්සියෙන් උපයපු ධනය නිකරුණේ නාස්ති කරන්න හොඳ නෑව රැක ගන්නට ඕන. ඒ වගේම ඒ උපයන ධනය පින්නතුනි තවත් සාර්ථක වෙන්න නම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. දැන් අපට ජීවිතේ හුඟා හොඳ දේවල් කියලා දුන්නේ කල්යාණ මිත්‍ර හොඳ මිත්‍රයන්. අපේ අම්මා තාත්තා හොඳ යාළුවෝ සහෝදර සහෝදරයන් ඥාතීන් තමයි අපට හුඟා දේවල් කියලා දුන්නේ. එනිසා ජීවිතය සඵල වෙන්න පින්නතුනි මෙලව පරලොව නිවන ගැන මාර්ගය කියා දෙන හොඳ කලණ මිතුරන් ආශ්‍රය කරන්නත් ඕන මෙලව ජීවිතයේ සඵල වෙන්න නම්. ඒ අතරේ පින්නතුනි බුදුහාමුදුර දේශනා කළා මාතා මිත්තන් සකාගරේ කියලා. කෙනෙකුට මුල් කාලේ විවාහ වෙන්න කලින් තමන්ට ගෙදර ඉන්න හොඳම යෙහෙළිය තමයි අම්මා. අම්මා තාත්තා දෙන්න මේ තාත්තා ගැන කියලා නැති නේ. අම්මයි තාත්තයි දෙන්න ගැනම තමයි කියන්නේ. අම්මා තාත්තා දෙන්න තමයි තමන්ට ගෙදර ඉන්න කාලේ හොඳම යහළු යෙහෙළියන් මිත්‍රයන්. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කියනවා මාතා මිත්තන් සකා ගරේ කියලා. නෑ බරියාව පරමා සකා කියලා. භාර්යාව තමයි හොඳම යෙහෙළිය කියලා. ඒ ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් මේ කියන්නේ. ඉතින් ස්වාමි දියණියටත් හොඳම යහළුව තමයි තමන්ගේ ස්වාමියා. මේ දෙපැත්තටම ගන්න පුළුවන්. ඒ නිසා ආසන්නමයි කල්යාණ මිත්‍රයන් කරගන්නට ඕන. කල්යාණ මිත්‍රයන් වෙන්න නම් ඒ අය අතුරින් ධර්මයේ හුවමාරු වෙන්නට ඕන. ධර්මයේ නොලැබුණොත් නියම මිත්‍රයන් වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ මිතුරු වෙන්නේ කොහමද? සාමාන්‍ය ලෝකයේ මිතුරු වෙන්නේ දැක ගමන් රූපේට තමයි ඉස්සෙල්ලම. රූපෙන් තමයි ඉස්සෙල්ලාම තීරණය කරන්නේ. ඊට පස්සේ රැකියාවෙන් වැටුපෙන් කුලයෙන් ඒ වගේ දේවල් වලින් තමයි බැඳෙන්නේ. හැබැයි ඒ වගේම බැඳෙන අය ඒව ටික ටික අඩු වෙනකොට රූප සම්පත්‍ය අඩු වෙනකොටත් අර හිතවත්කමත් අඩු වෙනවා ටිකෙන් ටික. නමුත් මෙන්නතුනි ධර්මයෙන් බැඳිලා හිටියොත් කෙනෙක් ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් වෙලෙලා හිටියොත් ඒක නැත්තා පින්නතුනි ලෙඩ දුක් හැදුනට අයින් වෙන්නේ නැහැ. කරදර වලට පත් වෙන ලෙඩ දුක් වලට පත් වෙන කලින්ටත් වඩා එයාට කරුණා මෛත්‍රිය දක්වන ඕන. ඒක තමයි සැබෑ කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය. සාමාන්‍ය ජීවිතය සඵල කරගන්න විතරක් නෙවෙයි සසර ජීවිතයේ සුවපත් භාවය සඳහාත් මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන් අපට ඉන්නට ඕන. ඒ වගේම පින්නතුනි තමන් අර උපයපු ධනය නියම විදියට පරිහරණය කරන්නත් ඕන. එක පැත්තකින් මහන්සියෙන් ධනෙ උපයන්නට ඕන, උපයපු ධනය ආරක්ෂා කරන්න ඕන, හොඳ යහළු මිත්‍රාදීන් එක්ක ඉන්නට ඕන. උපයපු ධනය තමනුත් පරිහරණය කළා, තමගේ දූ දරුවන්, ස්වාමි භාර්යාවන්, මව් දෙමාපියන්, පූජක උතුමන් ආදී මේ අයට මෙත් සිතින් පරිත්‍යාග කරන්න ඕන. ධර්මයේ සඳහන් වෙනවා දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුපේතිඨානං කියලා. උපයපු ධනය තමනු පරිහරණය කළා, අනිත් අයටත් දන් දෙන්නට ඕන. ඒ දෙපැත්තම කරෝතින් තමයි ජීවිතයක් සඵල වෙන්නේ පින්නතුනි. ඒ වගේම තමන් වියදම් කරන්න ඕන තමන් උපයන ධනයට සාපේක්ෂව. බුදු සමයේ විශේෂයෙන්ම අනන සුඛය ගැන සඳහන් කරලා තියෙනවා, ණය නොවි ජීවත් වීම. දැන් මේ රටේ වගේ ඉනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ණය නොවි ජීවත් වෙන්නේ කියලා නේ. නමුත් පින්නතුනි මෙහි හැටියට ඇතැමිට ණය ගන්න වෙනවා. ණය ගත්තත් පින්නත අපි ගන්නට ඕන අපේ වැටුපෙන් අපට ඒව ගෙවන්න පුළුවන් මට්ටමට. තමන්ට දරන්න පුළුවන් මට්ටමට ඕන ඒව ගන්න. නැත්තම් තමන්ට ඒක ලොකු මානසික අසහනයක් වෙනවා. සමජීවිකතාව කියන එකත් පින්නතුනි තමන්ගේ මෙලව ජීවිතය සාර්ථක වෙන්නට හේතු වන කරුණු. දැන් අපි කරුණු හතරක් කිව්වා. මොනවද හතර? උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. දැන් මේ බෝඩ් එකේ දැම්මහම වෙන්නේ එකපාර පේනවා, එකපාරම ඩිලීට් වෙනවා. ඈ ඇතැම්මිට මේව නොපෙන්න කියනවා නම් හොඳට මතක හිටිනවා නේද? ඈ මේ තාක්ෂණය නිසා ඇතැම්මිට අපට අර මතක තියාගන්න හැකියාවත් අඩු වෙනවා. නමුත් වෙනුතුනේ අපි විටින් හිටේවත් අහනමයි මතක තියාගන්න. ඒතොර මේ කරුණු හතර මෙලව ජීවිතයක් සඵල වෙන හේතුව. බුදුදහමේ හැටියට පින්නතුනි මෙලව ජීවිතයක් විතරක් නෙවෙයි, අපි සසර ගමන් කරන අය පින්නතුනි. මරණයෙන් පස්සේ ජීවිතයක් ගැන පින්නතුනි බෞද්ධයන් විතරක් නෙවෙයි අද, අබෞද්ධයන් නොයෙක් විදිය පරේක්ෂණ කරනවා. අද විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන කලිනුත් ಭಾರತයේ හිටිය සමහර අය නැවත ඉපදීම, පුනරුත්පත්තිය, ගිය ආත්ම භව ගැන පිළි අරගෙන තිබුණේ. දැනුත් අබෞද්ධයෙක් පිනතුනේ පරේක්ෂණ කළම පිළි අරගෙන තියෙනවා නැවත ඉපදීම කියන කාරණේ. ඒ නිසා පින්නතුනි අපට මේ ජීවිතේ විතරක් නෙවෙයි සසර ජීවිතය ගැනත් යම් කිසි දෙයක් ඉතුරුවක් අපිට කරන්න වෙනවා. අන්න ඒ සඳහා බුදුදහමෙන් මඟ පෙන්නනවා කරුණු හතරකින් සාර්ථක වෙන්න කියලා. එයින් පළවෙනි කරුණ තමයි ශ්‍රද්ධා සම්පත්තිය. ශ්‍රද්ධාව කියන්නේ පින්නතුනි විශ්වසනීයත්වය. බුදුහාඳුරෝ ගැන, බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය ගැන තියෙන විශ්වසනීයත්වය. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන තියෙන විශ්වසනීයත්වය. ඒ වගේම උන්වහන්සේ සරණ ගිහිපු ආර්ය සංඝරත්නය කෙරෙහි තියෙන විශ්වසනීයත්වය. මේක ඉතාම අවශ්‍යයි. මේ විශ්වසනීයත්වය කියන එක පින්නතුනි ආගම දහම කදහන විතරක් නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේ හුඟා දේවල් මේ යොදාගෙන තියෙනවා. දැන් සමහර අය කියනෝනේ මන්නම් ප්‍රත්‍යක්ෂයෙන් නැතුව පිළිගන්නේ නැහැ, ඔප්පු කරෝතින් නැතුව මන්නම් පිළිගන්නේ නැහැ කියලානේ සමහර අය කියන්නේ නේ. ඇත්තෙම පිනොතිනේ ඔබ බලන්න, ඇත්තටම ඔබ ජීවිතේ හුඟාද්දවල් පිළිගන්නේ ඔප්පු කළද? හා ඔබේ උපන්දිනේ ඔබ පිළිගන්නේ ඔබ කොහොමද? ඔබට මතක දීපදුන් දවස ඔබමද ලියාගත්තේ උපන්දිනේ? උපන්දිනේ කොහොමද විශ්වාස කරන්නේ අපි? ඒක ඇදහිමෙන්නේ නේ, විශ්වාසනියත් වෙන්නේ. ඒ වගේම ඔබේ අම්මා තාත්තා ඔබ පිළිගන්නේ කොහොමද? ඈ DNA එක්ස්පෙරිමන්ට් එකක් කළද? පරීක්ෂණයක් කළද? නෑ නේ පින්නතුනි, අපි විශ්වාසනියත් වෙන්නේ ඒව පිළිගන්නේ නේ. ඔබ යම් කිසි තැනකට අලුත් නගරයකට හෝ තැනකට යනවා නම් ඔබ ඇඩ්‍රස් එක අරගෙන GPS එකේ ගහ ගන්නෝනේ. ඔබ GPS එක විශ්වාස කරනවනේ. ඔබ එතෙන්ට එක්ක යනවා කියලා විශ්වාස කරනවා. ඔබ කලින් නොගිහිපෝ තැනකට යා නිවැරදිව එක්ක යනවා කියලා පිළිගන්නවා. විද්‍යාඥයෝ පින්නතුනි ග්‍රහලෝක ගැන, ගැලැක්සීස් ගැන පරේක්ෂණ රාශියක් කරන්නේ විශ්වසනීයත්වයෙන්, ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි. යම් කිසි අනුමානයක, හැබැයි අනුමානයේ පින්නතුනි අනුමානයේ බොහෝ විට සාර්ථක වෙනවා. හොඳට කරුණු සහිතව නම් අපි අනුමානයක් කරන්නේ ඒක වර්ධින්නේ නැහැ. එනිසා බුදුදහම ගැනත් පින්නතුනි අන්ධ විශ්වාසයක් නෙවෙයි, අන්ධ භක්තියක් නෙවෙයි. අපි බුද්ධිමත්ව කරුණු දැනගෙන අපේ ජීවිතය තුළට සසඳලා බලමින් තමයි මේ ධර්ම මාර්ගය යන්නේ. එතෙන්දී පෙනුතුනේ බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය ගැන අපට යම්කිසි විදියක විශ්වාසනීයත්වයක් තියෙන්න ඕන. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පෙනුතුනේ අපි හැමදාම විශ්වාසයෙන් ඉන්න ඕන කියලා. ඒ විශ්වාසයෙන් පටන් ගන්න අපි ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නකොට ඒ විශ්වාසනීයත්වය ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. දැන් ඔබ ලිපිනයක් අරගෙන ඒ අවසානයේ ගමනාන්තයට ගියාට පස්සේ ඔබට තවදුරටත් විශ්වාස කරන්න ඕනේ නැහැ ඒක ඔබේ අත්දැකීමක්. මාර්ගඵල ලබන කොටත් එහෙමයි. සෝවාන් භාවය සඳහා මුලින් විශ්වාසනීයත්වයෙන් පිළිවෙත් පුරනවා. ඊට පස්සේ සෝවාන් වෙච්ච කෙනාට සෝවාන් වුණාට පස්සේ පින්නතුණි බුදුහාඳුරය කියලා හඳුනස් කරන්න බැහැ. ඇයි ඒක? එයාගේ ප්‍රත්‍යක්ෂයක් ඒක. ඒ නිසා අනුමානෙන් ප්‍රත්‍යක්ෂය කරා යන ධර්මකදී පින්නතුණි මුලින් යම්කිසි විදියක විශ්වාසනීයත්වයක් අවශ්‍යයි, ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාවත් එක්ක පින්නතුණි හදවතේ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා බුදුහාඳුර ගැන. හැබැයි ඒක නිකම් ඇති වෙන්නේ නැහැ පින්නතුණි. ඒක ඇති වෙන්නේ ධර්මයත් එක්ක, ධර්මයේ පටිච්ච සම්පදාය පිළිබඳ අවබෝධයත් එක්ක. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ පටිච්ච සම්පදාම් පස්සති සෝ ධම්මම් පස්සති කියලා. ධහම දකින්න නම් පින්නතුණි පටිච්ච සම්පදාය දකින්න ඕන කියලා. ඒ වගේම යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති කියලා සඳහන් කළා. යමෙක් ධර්මයේ පටිච්ච සම්පදාය ඔස්සේ ධර්මයේ දකිනවා නම් ඒ දකින්න කෙනා පින්නතුණි බුදුහාමුදුරුවෝ දකිනවා කියලා. එනිසා නියම විදියට පැහැදීම ඇති වෙන්නේ මුලින් ඉතින් අපේ අම්මනේ කුඩාම කාලේ හද දෙක එකතු කරලා පුතේ බුදු සාදු කියන්න කියලා මුලින් ඉතින් ශ්‍රද්ධාවට ඇති කළ දුන්නනේ. ඒ ශ්‍රද්ධාව තමයි ඇතැම් විට අපට බොහෝ කාලයක් යනකම් තියෙන්නේ. හැබැයි පින්නතුනි ඒ ශ්‍රද්ධාවෙන් අපි ඉදිරියට යන්නට ඕන ධර්මයේ අහලා ඒව ජීවිතයට සම්බන්ධ කරගෙන ධර්මයේ ගැඹුරු කාරණා තේරුම් අරගෙන අපි නියම පැහැදීමකට පත් වෙන්නට ඕනේ. ඒක ඒ පැහැදීම ස්ථාවරයි. ඒ පැහැදීම කෙනෙකුට වෙනස් කරන්න බෑ. ශ්‍රද්ධාව වගේම පින්නතුනි සතර ජීවිතයේ සාර්ථකත්වය සඳහා සීල සම්පදාව අවශ්‍යයි. මේව සම්පත්‍ය පින්නතුනි. සීල සම්පදා කියලා කියන්නේ තමන්ගේ කය වචන දෙකේ සංවරය. තමන්ට ලොකු රැකවරණයක් පින්නතුනි, ලොකු ඉන්ෂුරන්ස් එකක් මේක. දැන් අපි බොහෝ විට ඉන්ෂුරන්ස් දානවනේ නේද, වාහනයට, ජීවිතයට හිමි ඉන්ෂුරන්ස් දානවනේ. හැබැයි ඒ වගේ ඉන්ෂුරන්ස් හම්බෙන්නේ අනතුරු වුණාට පස්සේ. වාහනේ හැප්පුණාට පස්සේ තමයි ඉන්ෂුරන්ස් එක හම්බෙන්නේ, වාහන ඉන්ෂුරන්ස් එක. ලයිෆ් ඉන්ෂුරන්ස් එක හම්බෙන්නේ මැරුණට පස්සේ. එතකන් ඉතින් බලන් ඉන්න වෙනවා. පින්නතුනි බුදුදහමෙහි කියන නියම රැකවරණයේ ආරක්ෂාව පින්නතුනි කලින්ම ලැබෙනවා අපට. ඒ නිසා සීල සම්පදාවෙන් මේ සම්පත්‍ය තුලින් අපි ආරක්ෂාවක් ලබා ගත්තොත්, අපේ කය වචන දෙක සංවර කරගත්තොත්, ඒක අතකින් සමාජ මට්ටමේදී අපි නිিন্দা අපහාස වලින් හුඟක් මිදෙනවා. ඒ විතරක් නෙවෙයි, අපා දුකිනුත් අපායට වැටිලා වෙන විපතිනුත් අපට කලින්ම බේරෙන්න පුළුවන්. ඒක තමයි සිල්වත් භවයේ තියෙන අනිසංසය. ඒක සම්පත්‍යක් විදිහට සඳහන් කරනවා. ඒ වගේම ඡාග සම්පදා, පරිත්‍යාග සීලත්‍ය, දන් දීම පින්නතුනි. දහම් මගේ පින්නතුනි ආරම්භයේදීම තියෙන ලක්ෂණයක් තමයි පරිත්‍යාග සීලත්‍ය කියන දේ. අපි මහන්සියෙන් උපයපු දේ තමනුත් පරිහරණය කරන්න ඕන නිර්ලෝභීව. තමන්ගේ දරුවන් හොඳට පෝෂණය කරන්න ඕන. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් ජීවත්ල ඉන්න කාලේ පුළුවන් තරම් අනිත් සහෝදර සහෝදරයෝ හිටියත් අපි පින්නතුනි හැකිතා අම්මට තාත්තට සලකන්නට ඕන. ඒ අය නැතුණාට පස්සේ මහා ලෝකෙට පින්කම් කරනව නෙවෙයි. ඉන්න කාලේ පින්නතුනි පුළුවන් තරම් තමන්ම මහන්සියෙන් උපයපු ධනය පුළුවන් තරම් අම්මා තාත්තගේ රැකවරණයට ජීවත් වීමට උපයෝගී කරන්න. භෞතික ධනෙ විතරක් නෙවෙයි ධර්මයෙන්වත් ත්‍යාගමත් වෙන්න. දෙමාපියන්ට ධර්මයක් දෙන්න. ධර්මය අහනට තවස්තාව සලසලා දෙන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ ඒකයි. ඉහිලම දාණය ධර්ම දාණය කියලා. ඡාගය අත්හැරීම ඊටාම ඉහිල ලක්ෂණයක් පින්නතුනි. දදං මිත්තානි ගන්තති කියලා සඳහන් කළා. දන් දෙන කෙනත්තා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. සමාජගත ජීවිතයේ පින්නතුනි කෙනෙකුගේ පරිත්‍යාග සීලත්වය සමාජගත ජීවිතයේදී විශ්වාසනීයත්වයේ දිනු කරගන්න හේතුවක් වෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ වගේම පින්නතුනි පුණ්‍ය ශේත්‍රවල නිදන් කරන්නට ඕනේවා. තමන්ට කාලයක් ආනිසංස ලැබෙන විදියට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ වෙනුවෙන් පින්නතුනි ඒ ධනෙ යම්සි පරිත්‍යාගයක් කරන්නට ඕන. ඒව පුණ්‍ය නිධානවල තැම්පත් කිරීමක් විදියටයි සලකන්නේ. සම්පත් අතුරින් පින්නතුනි සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා බුදුහාමුදුරුව විශේෂයෙන් දේශනා කරපු දෙයක් තමයි පිනතුණි පඤ්ඤා සම්පත්තිය කියන එක. ප්‍රඥාව නුවණ. පඤ්ඤා නරාණං රතණං කියලා සඳහන් කළා. ප්‍රඥාව කෙනෙකුට තියෙන පිනතුණි ලොකුම ධනිය රත්නය. නුවණ. යමක් දෙස ඉතාම ගැඹුරින් නුවණින් බලන විදිය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පින්නතුනි බුදුදහමෙන් අපට දෙයක් ගැන බලන විදිය උගන්වලා තියෙනවා. ලෝකේ සාමාන්‍ය කෙනා පින්නතුනි දෙයක් වෙනකොට ඒ ඵලය දිහා විතරයි බලන්නේ. ප්‍රතිඵලය දිහා විතරයි බලන්නේ. නමුත් බුදුදහමෙන් ඒ ප්‍රතිඵලයට හේතු වෙච්ච මූලය හේතුව ඵලය දිහා බලනවා. හේතුව බලනවා. ප්‍රත්‍ය දිහා බලනවා. දැන් අපි සාමාන්‍ය උදාහරණයක් කියන්නේ. දැන් සිංහයෙකුට ගලක් ගහන එකේ බල්ලෙකුට ගලක් ගහන එකේ වෙනසක් තියෙනවනේ නේ. බල්ලෙකුට ගලක් ගැහුවාම කොහමද? ගලක් හරි බෝලයක් හරි ගැහුවාම මොකද වෙන්නේ? ඒ සතා එක හපනවනේ. නමුත් සිංහයට ගලක් ගැහුවොත් කොහමද? සිංහයා ගල දිසත් බල හොඳට බලනවා කොයි පැත්තෙන්ද ගල ආවේ කියලා. ආපු පැත්ත තමයි බලන්නේ. අන්නේ වගේ තමයි පිනතුණි බුදුදහමෙන් කියන ප්‍රඥා නැමැති ඇසෙන් අපට ලබා දෙන්නේ. අපට ජීවිතයේ දුකක් හරදරයක් මානසික පීඩාවක් වෙනවනම් ඒ ආසන්නම ඵලය දෙස නෙමෙයි බලන්නේ. ඇයි ඒ ඵලය ඇති වෙන්න හේතුව මොකද්ද කියලා මුලයි බලන්නේ. අන්න ඒ මුල බලනකොට අපට මුල පේනවා මොකද්ද? මුල තමයි පිනතුණි එක්ක ලෝභයක් එක්ක ද්වේෂයක් ඒ දෙකටමත් මුල්ුනේ මෝහය කියන එක අපිට පේනවා. ඒ නිසා අන්නේ හේතු අවම කරගන්න බලන්නේ ප්‍රතිඵලය වෙනස් කරන්න නම් හේතු අය වෙනස් කරන්න. ඒක තමයි ප්‍රඥාවේ තියෙන ලක්ෂණය. පින්නතුනි බුදුදහමේ හැටියට ප්‍රඥාවට සමාන වචන ගානක් යදෙනවා. සම්මාදිට්ඨි කියනවා, ඥාන කියනවා, ධම්මවිචය කියනවා. මේ ආදී වචන හුඟක් තියෙනවා. පඤ්ඤා කියලා කියනවා, උද්‍යබ්බේගාමිනී ඥාන කියලා කියනවා. මේ ආදී සමාන වචන හුඟක් නුවණට ප්‍රඥාවට දහම් තුල සඳහන් වෙනවා. අන්න ඒ ප්‍රඥාව පිනොතුනේ බුදුදහමේ හැටියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රඥාවෙහි පළවෙනි පියවර තමයි කම්මස්සකතා සම්මාදිටිය කියලා කියන්නේ කර්මයේ පිළිබඳව තියෙන අවබෝධය. මොකක්ද කර්මයේ පිළිබඳව තියෙන අවබෝධය විශ්වාසනීයත්වය කියලා කියන්නේ? අපි හිත අපිරිසිදුව යම්කිසි ක්‍රියාවක් කළොතින් තමන්ට අයහපත් විපාක ලැබෙනවා. මෙලවත්, පරලොවත්. තමන්ගේ හිත පිරිසිදු යමක් කළොතින් ඒකට තමන්ට සැප විපාක ජීවිතය ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනේ ප්‍රඥාවේ මූලික පියවර. මේ පියවර ලැබිච්ච ගමන්ම පින්නතුනියා බුදුවරුන්ගේ අනුශාසනාව පිළිපදිනවා සූදානම් වෙනවා. යා හැකිතාක් දුරට සබ්බ පාපසකරණං කියපු විදියට හැකිතාක් දුරට අකුසල් වලින් වෙන් වෙන උත්සාහ කරනවා. නිතරම තමන්ගේ හිත ගැන හුවාක් සැලකිල්ලෙන් ඉන්නේ. තමන් කරන ක්‍රියා නිතරම පිරිසිදු හිතින් කරන්න උත්සාහ කරනවා. අකුසල් සිතින් කරන පාප ක්‍රියා වලින් යා හැකිතාක් වැළකෙනවා. ප්‍රාණඝාත ආදී අකුසල් වලින් යා වැළකෙනවා. ලෝභ දේශ මූලිකව සිදු කරන කායික වාචික ක්‍රියාවලින් යා හැකිතාක් වෙන් වෙන උත්සාහ කරනවා. ඇයි එහෙම කරන්නේ? අනිත්‍යයට බයටද? අනිත්‍යයට බයට නෙවෙයි පින්නතුනි. යා දන්නවා දුක්ඛෝ පාපස්ස උච්චෝ කියලා කියනවා. හිත අපිරිසිදු යමක් කළොත් මොකද වෙන්නේ? තමන්ටම දුක් විඳින වෙනවා. රජෙන් හෝ නීතියෙන් හෝ වෙනත් අයගෙන් හෝ ප්‍රශ්න වෙන හින්දා නෙවෙයි. තමන් දන්නවා තමන් හිත අපිරිසිදු මොනවාක්වත් කරවතින් තමන්ටමයි දුක් විඳින වෙන්නේ කියලා. තමන් දුක් විඳින කැමති නැහැ. මෙච්චර මහන්සිල ඉගෙන කියාගෙන මහන්සි වෙලා මෙච්චර දුර ගමනක් ඇවිල්ලා තමන් නිකරුණේ දුක් විඳින කැමති නැහැ. තමන් වහාම තමන්ගේ චර්යාව වෙනස් කරගන්නවා. පාපෙන් වෙන් වෙනව විතරක් නෙවෙයි පිනතුණි. යා දන්නවා හිත පිරිසිදු හොඳ දේවල් කරනවා. පුණ්‍ය කර්ම කරනවා. කුසල කර්ම කරනවා. ඇයි ඒකට හේතු යා දන්නවා? හැකිතාක් පුණ්‍ය ධර්ම කරාට පස්සේ සුකෝ පුඤ්ඤ සුචෝ කියපු ආකාරයට දාන ආදී පින් දහම් කරනකොට යාගේ මෙලව ජීවිතයම සාර්ථක වෙනවා. යාට ආයුෂ ලැබෙනවා, වර්ණේ ලැබෙනවා, සැපේ ලැබෙනවා, නිරෝගී භාවය ලැබෙනවා. මේ වගේ කරුණ මේ ජීවිතයේ තුලදී මෙයාට අත්විඳින්න පුළුවන්. දැන් බොහෝ දිනක ඉඳන් ඉන්නේ කර්ම විපාක දින්නේ මරණයෙන් පස්සේ කියලා නේනේ. නමුත් වෙන තුනේ කර්ම විපාක හුඟා තියෙන 50%කට වඩා මෙලෝදීම ලැබෙන මේවා. මේක තමයි කර්මයේ ලක්ෂණය. ඔබ හොඳට සැලකිල්ලෙන් හිටියොත් ඔබට හුඟා බලා ගන්න පුළුවන්. දැන් සමහර අය කියන දැන් මේ රටේ කර්ම විපාක කරන්නේ නැහැ. මහන්සියල වැඩ කළා කොච්චර දිනවල ඉන්නවද කියලා නේ. අපි සාමාන්‍ය කියන්නේ නේ. නමුත් පින්නතුනි අපට මේ කර්මය කිව්වම හිතෙන්නේ මේ ගිය ආත්මේ කරපු කර්ම මේ ආත්මෙට විපාක දෙන එක විතරයි අපට මතක් වෙන්නේ. නමුත් පින්නතුනි උදේ කරපු කර්මය හවසට විපාක හම්බ වෙනවා. දැන් මෙහි මිනිස්සු දිනුනා නම් දිනුනේ ඇයි? මේ අයම කර්ම කළා මේ අයම මහන්සිල කරපු කර්මවල විපාක මේ ආත්මෙදිම ලැබුණේ ඒකයි. ඒක කර්ම න්‍යායෙන් බැහැර නැහැ. මහන්සිල වැඩ කළේ මිනිස්සු මහන්සි වෙලා රට දිනු කරා පාරවල් හැදුවා රට සංවර්ධනය කළා ඒකෙන් ඒ අය මේ ජීවිතින් ප්‍රතිඵල ලබගත්තා මේක තමයි බුදුදහම කියලා කියන්නේ සාන්දෘෂ්ටික ඵලයේ මේක කර්මය කියන එක හිතන්න එපා මේට ආත්මවා සිය ගානකට කරපු කර්මය මේ ආත්ම උපදින එක විතරයි කියලා තමන් උදේ කාට හරි බැන්නොතින් ගැහුවොතින් හවස ගුටි ගන්න වෙනවා හවස ඉර ගන්න වෙනවා මේක තමයි කර්මය තමන් උදේ භාවනා කළොතින් හවස තමන්ට සතුටයි. තමන් රැයනේ හොඳට මෛත්‍රී භාවනා කරොතින් රැ හොඳට නිින්ද යනවා. හොඳට තමන් ඉන්ද්‍රිය ප්‍රසන්න වෙනවා. මේක පිනතුනි මේ ජීවිත කාලය තුලදීම දකින්න පුළුවන් දෙයක්. මේක කර්ම න්‍යායෙන් බැහැර නැහැ. ඒ නිසා මෙහෙ කෙනෙක් දින වල ඉන්නවනම් ඒ කර්ම න්‍යායම තුලම තමයි. ඒ නිසා ඒකෙන් බැහැර දෙයක් කියලා හිතන්න එපා. නමුත් විශේෂයෙන් බුදුදහමෙන් අපට උගන්වන්නේ අපි සසරත් හොඳ කර්ම කළා තියෙනවා. ඒ නිසා අද මේ තත්ත්වය ලබාගෙන තියෙනවා. ඒ නිසා මෙතෙන්දීත් උපරීම හොඳ කර්ම කරන්න, මෙලොව ජීවිතය සඵල කරගන්න, මතු ජීවිතය සඵල කරගන්න කියලා තමයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. කම්මස්සගත සම්මාදිටිය තමයි පින්නතුනි ධර්ම මාර්ගයේ ප්‍රඥාවේ මූලික පියවර. ඒ මූලික පියවර විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඇයි ඒකට හේතුව කර්මයේ පිළිබඳව විශ්වාසයේ පින්නතුනි බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙන කලිනුත් ලෝක මිනිසුන් දතිවුණා. ඒ නිසා බුදුදහමෙන් පින්නතුනි දේශනා කරන ප්‍රධානම දේ තමයි දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම කියන කාරණේ. කොහොමද පින්නතුනි අපට දුක හටගන්නේ? දුක හටගන්නට ආසන්නතම හේතුව වශයෙන් සඳහන් වන්නේ තෘෂ්ණාව. හැබැයි පින්නතුනි තෘෂ්ණාව ඇතිවෙන්නත් මූලික හේතුවක් තියෙනවා. යමකට ආසාවක් හෝ ගැටීමක් ඇතිවෙන හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව පින්නතුනි? අපේ ජීවිතයේ දුකක් හරි සැපක් හරි ඇති වුණා නම් ඇති වෙන්නේ කොහොමද? අපේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් පහස ලබලා හිතට අරමුණ ඇවිල්ලා. දැන් මේ තුලින් තමයි අපට සැපයක් ලැබුණා හෝ දුකක් ලැබුණා හෝ වෙන්නේ. එතකොට පින්නතුනි අපට සැප දුක් ඇති වෙන්නේ කොහොමද? අපි යමක් ඇසෙන් දකිනකොට පින්නතුනි මුල් අවස්ථාවේදී ඇතිවන්නේ වර්ණ ඡායාව විතරයි අපට ලබා දෙන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට මුලින් හඬ විතරයි දෙන්නේ. හඳුනා ගන්න බෑ අපට. නමුත් පින්නතුනි ඒ ක්ෂණිකවම ඊට පස්සේ අපේ හිත සක්‍රිය වෙලා අර දෙස අමුතු කෝණකින් අප බලන අපේ හිතේ තියෙන සංඥා වේදනා අනුව ඒ දෙස නැවත බලනවා. බලනකොට අර දැකපු රූපයම ඊළඟට තේන්නේ අපට වෙනස් ආකල්පයකින් තේන්නේ. ඇයි ඒකට හේතුව? අපි රූපයක් දකිනකොට, ශබ්දයක් අහනකොට අපි හිතන්නේ මේ දකින රූපය, මේ අහන ශබ්දය මීට කලිනුත් තිබුණ දෙයක් කියලා. දැන් රූපයක් දකිනකොටම දැන් පන්සලියේ ස්වාමීන් වහන්සේලා දකින්න පුළුවන්, ඔබේ යහළුවෙක් දකින්න පුළුවන්. අපට නිතරම හිතෙන්නේ මේ කලින් දැකපුගෙන දකින්න කියලා නේ. කලින් දකින දැක කෙනාය දකින්න කියලා හිතනකොටම පින්තුණි කලින් කෙනාගේ අත්දැකීම් ටික ඔක්කොමත් එක්ක එන්නේ. නිකන් නෙමෙයි පුද්ගලයා එන්නේ. අපි යාගෙන අහපු දේවල්, දැකපු දේවල්, අපි ඉන්ද්‍රියවලින් ඒ යාගෙන දැනගත් දේවල් ටික ඔක්කොමත් එක්ක එකට එන්නේ. එතකොට අපි ඔක්කොම හේතු ටික මෙයාට කියලා බඳිනවා. බැඳලා අපි හිතාගෙන යන කරන සිද්ධියම තමයි මේ එන්නේ කියලා. එතකොට පින්නතුනි ඒ රූපයට අනුව අපි අමුතුවෙන් ඒ දෙස බලන ගන්න බලන විදියට මේ පැති අභ්‍යන්තර ඉන්ද්‍රිය නැවත සකස් වෙනවා. ඒ සකස් වෙන විදියට කෙලෙස් ඇති වෙන විදියට ඊළඟට අපි බලන්නේ. පින්නතුනි මේකට හේතුව තමයි අපි දන්නේ නැහැ මේ අවස්ථාවේදී අත්දැකීමක් තියෙනවා නම් ඒක මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා අපේ නුවණ නැහැ. අපට දැන් අත්දැකීමක් ලැබෙනවා නම් ඒ අත්දැකීම පින්නතුනි කලින් මෙතෙන්ට ආපු අත්දැකීමක් නෙවෙයි, මේ මොහොතේ පෙරපසු නොවි මේ මොහොතේ හේතු ටිකෙන් ඇතිවෙච්ච හේතුවක් තමයි දැන් අපට මේ පේන්නේ. ඒ හේතුව ඒ මොහොතේම හටගන්නවා, ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ වගේමයි පින්නතුනි අපි ආයතන කුසලතාවය කියන කාරණයක් කිව්වා. දැන් අපට ඇහෙන් රූපයක් පේනකොට අපි කියමු අපි ළඟම හිතවත් ඥාතිවරයෙක් කියලා. අපි ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ලබනකොට අපි හිතන්නේ පුද්ගලයා ඉන්නේ බහැරයි කියලා, පිටස්තර කියලා. අපි ඒ දකින රූපයේ බාහිරට තියලා බඳිනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය තුලින් අපට යම්කිසි අවබෝධයක් ලැබුණා නම් පින්නතුනි ඒ මොහොතේ අපේ ඇස සක්‍රිය වෙලා, ඒ මොහොතේ රූපය පෙනිලා, ඒ මොහොතේ විඥානය පහළ වෙලා, චේතනා විතක්ක විචාර আদি කරුණු ගානක් එක විට ඇති වෙලා ඒ මොහොතේ අපට ඒ පුද්ගලයන් ඇති වෙච්ච අත්දැකීම තමයි ඒ මොහොතේ හටගන්නේ. හටගන්නා විතරක් නෙවෙයි පින්නතුනි ඒ මොහොතේ මේක නිරුද්ධ වෙනවා. හැබැයි ඒ කිසිඳු දෙයක් පින්නතුනි ඒ හේතු වලට අයිති නැහැ. දැන් සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි කියමු දැන් මේ ශබ්දයක් කියලා. දැන් මේ ශබ්දයක් ඇහුණනේ අපටනේ. මේ ඇහිච්ච ශබ්දය අයිති මේ ඇඟිල්ලටද? මේ ඇහිච්ච ශබ්දය අයිති කනටද? ඒ ඇහිච්ච ශබ්දය අයිති හිතටද? පින්නතුනි මේ කිසිඳු දෙයකට නෙවෙයි මේ ශබ්දය අයිති. හැබැයි මේ හේතු නැතුව මේ ශබ්දය අපට ඇහෙන්නේ නැහැ. රූපයක් දැක්කත් එහෙමයි. බාහිර හේතු ටිකක ප්‍රතිපලයන්ස අපේ අභ්‍යන්තරයේ තියෙන අපේ සිතන සිතුවිලි අනුව යමක් දකිනකොට අපට ආකල්පයක් ඇති වෙනවා. හැබැයි ඒ ආකල්පය අපි අම්මා කිව්වා හරි තාත්තා කිව්වා හරි කිසිඳු දෙයක් පින්නතුනි ඒ බාහිර රූපෙට අයිති නැහැ. අපි අභ්‍යන්තරේ නිර්මාණය කරගන්න හේතු දෙකකින් තමයි අපට යම්ම තාත්තා කියලා පේනගන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ බාහිර රූපය මේ අම්ම හෝ තාත්තා කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනි ඒ තැනත්තා මරණයට පත් වුණාට පස්සේ එයා එහෙනම් අපි තියාගන්න ඕනනේ. නමුත් මරුණට පස්සේ පොඩ්ඩක්වත් අපි තියාගන්නේ නැහැ නේද? ඒවලම ඉතින් කතා කරලා යවන මලසාලාවට. පින්නතුනි අපි මේ රූප ශබ්ද ආදී තුලින් අපි යම්කිසි අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න මේ මොහොතේ ඇති වෙන හේතු ටික එකතුවක්. මෙන්න මේක දන්නේ නැති නිසා පින්නතුනි අපි යමක් ඇසින් කනෙන් ආදී ඉන්ද්‍රිය වලින් ලබනවා නම් අපි ඒක බාහිර දෙයට අයිති කියලා බාහිර දේ තුල හිත බැස ගන්නවා. බැසගත්තුත් පින්නතුනි ඒකට ආසා නොවෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි ඒකට ආසාවෙන් බැඳෙනවා. ආසාවෙන් බැඳුනොත්ින් අනිත් එක නොලැබි අරින්නේ නැහැ. ඇහෙන් රූපයක් දකිනකොට, කනින් ශබ්දයක් අහනකොට මේක තියෙන්නේ බාහිරයි කියලා බාහිරට හිත නැඹුරුනොත්ින් හිත බැසගත්තුත්ින් පින්නතුනි අපට තව බෝනස් ටිකක් හම්බ වෙනවා. බෙනිෆිට්ස් ටිකකුත් හම්බ වෙනවා ඒත් එක්කම. මොනවද ඒ? ඒ තමයි මහලු වීම, ලෙඩ වීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ඒ ටිකත් එක්ක තමයි හම් වෙන්නේ නිකන් නෙවෙයි. ඒ නිසා පින්නතුනි අවබෝධය ලැබුවොත් අපේ බාහිර කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. යුතුයකම් කරන්න පුළුවන්, දරු වෙනුවෙන් යුතුයකම් කරනවා, අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් කරනවා. නමුත් බාහිර රූප ශබ්ද ආදී තුල අපේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරනවා. අපි දන්නවා අපේ ජීවිතයේ කිසියම් අත්දැකීමක් ලැබුණා නම් ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා මේ කුමන හෝ ඉන්ද්‍රියකින් අපි අවබෝධයක් ලැබුවා නම් ලැබුවා කියලා කියන්නේ පින්නතුනි ෂණිකව පෙර පස නොවේ පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ක්ෂණිකව එමෝති හටගත්තා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළල පින්නතුණි අපට දේශනා කරන ගැඹුරුම ධර්ම මේක. මේක අපි අවබෝධ කරගන්න දක්ෂ වුණොත් තමයි පින්නතුණි අපේ උපාධියට නියම වටිනාකමක් ලැබෙන්නේ. අපි ගිහිපු විශ්වවිද්‍යාලයට නියම වටිනාකමක් ලැබෙන්නේ මෙන්න මේ ධර්මත් අපි අවබෝධ කරගත්තොත්. එනිසා මේ පහ පින්නතුණි මේ පහ ගැන ධර්මය තුල විවිධ විස්තර තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙනවා, අභිධර්ම පිටකයේ තියෙනවා. පුලුවන් තරම් දුරට ඉගෙන ගන්න උත්සාහ කරන අපි මේ ඊටාම කෙටියෙන් සඳහන් කරන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ලක්ෂණය තමයි ඒ මොහොතේ හටගත්තා. ඉතුරු නැතුවම එතරම් නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා නිරුද්ධ වෙන දෙන්නේ නැහැ. නිරුද්ධ වෙන දෙන්නේ නැහැ. ෆයිල් එකක් ඕපන් කරලා ෆයිල් එක තියාගන්න. මේ ෆයිල් එක තමයි රැට නිදිය ගත්තට පස්සේ හරින්නේ අපි ඕපන් කරන්නේ. අර පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගන්නකොට ඔන්න ෆයිල් ටික හරින ඔක්කොම. හැබැයි පින්නතුනි අපට නින්දෙදි ඇරෙන්නේ මේ ජීවිතයේ ෆයිල් ටික විතරයි. හැබැයි පින්නතුනි හොඳට මතක තියාගන්න. අපි මරණාසන්න වෙලාවේදී ඇරෙන්නේ මේ අවුරුදු 50 60 ෆයිල් විතරක් නෙවෙයි. කල්ප 100 ගානකට ආපස්සේ ෆයිලුත් ඇරෙන වේලාවට. ඒ වෙලාවට පින්නතුනි සරල දෙයක් වෙන්නේ අපට. අපට සිහිනකදී පින්නතුනි සිහිනේදී නපුරු හීනයක් පේනකොට ඒ හීනට අදාළ ඔක්කොම කාරණා මේ ජීවිතේට සම්බන්ධව හම්බෙන්නේ. හැබැයි අපට ඒ හීනෙට පුළුවන් කමක් නැහැ අනේ මේ නපුරු හීන මට පේන්න එපා කියලා හීන නොවලින්න බෑ. අපට හීන බලන්න වෙනවා. හීනේ තමන්ගේ කරගෙන ඉවරක් අපි බලනවා. පින්නතුනි මරණාසන වෙලාවෙදිත් එහෙමයි. අනේ මේ රූප අපට පේන්න එපා, මේ රූපෙන් පීඩාවක් එන්න එපා කියලා ඒ වෙලාවට නිදහසක් නැහැ පින්නතුනි. හැබැයි අපිට කල්ප ගාන කතියේ කුසල අකුසල කර්ම අකුසල විතරක් නෙමෙයි කුසලයක් වුණත් ප්‍රබල කර්ම මෙතෙන්ට ඇවිල්ලා ඊළඟ උපත අපට තීරණය කරනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ අපට මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය නැවත නැවතත් තේරුම් ගන්න උත්සාහ කරන්න හිත වඩන පිළිවෙලක ඉන්න. බුදුහාමුදුරෝ දේශනා කළා නුවණැති කෙනෙකු විසින් යමක් යම් අවබෝධයක් ලබනවා නම් එයා ලබන ඉහළම අවබෝධය තමයි පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ පිළිබඳව ලබන අවබෝධය තමයි බෞද්ධ අධ්‍යාපනයේ අග්‍රඵලය. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට මේ පංචවස්කන්ධය හටගන්න හැටි අපි දකිනවා, සමුදේ දකිනවා, වැය වෙන හැටි දකිනවා, අත්ංගමේ දකිනවා, ඒකෙන් ආස්වාදයක් තියෙනවා නම් ඒකත් දකිනවා, ඒකේ ආදීනවත් දකිනවා, ඒකෙන් මිදීම නිස්සරණයත් අපි නුවණින් මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරන්න පින්නතුනි ඔබ වගේ ඔබ වඩා නුවණැති කෙනෙක් වෙනවා. ඒ නුවණැති වීමේ ප්‍රතිඵල විදියට පින්නතුනි ඔබේ නුවණින් ඔබේ බුද්ධියෙන් ඔබ ප්‍රහීන කළ යුතු කාරණා ඔබට පේනවා. ඒ තමයි අවිද්‍යාවයි භව තණ්හාවයි කියන දෙක ටිකෙන් ටික අපෙන් දුර වෙලා යනවා, ප්‍රහීන වෙනවා. අවිද්‍යාව කියන්නේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට ඒ රූපයේ ශබ්ද තුල බැස ගන්න ගතිය, ඒ අත්දැකීම කලින් තිබුණු දෙයක් අත්දැකීම පස්සේ ඉතුරු වෙනවා කියන මෙන්න මේ අවිද්‍යාව එන්න එන්නම අඩු වෙනවා. අඩු වෙන යමක් දකිනකොටම අපි දක්ෂ වෙනවා ඉන්ද්‍රිය කුසලතාවය තුලින් මේ අත්දැකීම මේ මොහොතේ ඇතිවෙච්ච අත්දැකීමක් කියලා දකින හුරු වෙනවා. ඒ තා ප්‍රමාණයට අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වෙනවා කියන්නේ මේන ස්විච් එක ඔෆ් කරනවා වගේ. මේන ස්විච් එක ඔෆ් කරාම ආයි මයික්‍රෝවේව් එක, වොෂින් මැෂින් එක, හීටරේ ඔෆ් කරන්න ඕනේ නැහැ. ට්‍රිප් ස්විච් එක ඔෆ් කරා වගේ ඒ ඔෆ් කරන ප්‍රමාණයට පින්නතුනි අනිත් ඒවා ඔෆ් කළ යනවා. එතකොට අවිද්‍යාව දුර වෙච්ච පමණට භව තණ්හා භවයට තියෙන ඇලීම දුර වෙලා යනවා. ඒ සඳහා පින්නතුනි නිකන් බෑ. සුතමේ ප්‍රඥාවෙන් මේක දැනගෙන භාවනාමය ප්‍රඥාවෙන් මේක දිනු කරන්න ඕනේ. මේක ස්ථාවර කරගන්න. අර සීල සම්පදායෙන් කායික වාචික සිල්වන් බව ඇති කරගෙන හැකිතාක් දුරට මේ විසිරලා තියෙන සිත එක කුසන අරමුණක බොහෝ වේලාවක් පුරුදු කරන් දක්ෂ වෙන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව ආදී මේ කිසියම් භාවනා ක්‍රමයක් පුරුදු කර කර පුරුදු කර කර හිත වර්තමානයේහි පවත්වා ගන්න වැඩි වේලාවක් දක්ෂ වෙන්නට ඕන. හිත එන්න එන්නම පිරිසුදු කර ගන්නට ඕන. හිතේ කිසිඳු තැනක මකුණු දැල් කොළ රොඩු නැති වෙන විදිහටම පිරිසුදු කරන්න ඕන. දැන් අපේ ගෙවල් අපිම පිරිසුදු කරන ඕනේ නේ, හොඳවට පිරිසුදු. දැන් ලංකාවේ හැමනම් දැන් ඉල පොතක් තියෙන හැම ගෙදරකමනේ. ඇඳන් යට, අල්මාරිය යට ඔක්කොම සුද්ධ කරනවා ඉල පොතෙන් හැම දෙයක්ම ගන්න පුළුවන්. වහලේ වුණත් ඕන මකුණු දැලක් ඉල පොතෙන් අර දිග ඉල පොතේ ඉරටුත් එක තියෙනකන් ඕන එකක් ගන්න පුළුවන්. අන්නේ වගේ පින්නතුනි ගෙවල් දොරවල් පිරිසුදු කරන වගේ අපේ හිතේ හැම තැනකම තියෙන අපිරිසුදු චේතනා ටිකෙන් ටික අපි දුරු කරනවා. මොකද පින්නතුනි අපේ සසර හුඟක් මහන්සි වෙලා හුඟක් හොඳ හිතක් හදාගෙන තමයි ඒ හොඳ හිතේ ආනිසංස විදියට තමයි අපි මේ ඉතාම පිරිසිදු ජීවිතයක් ලබාගත්තේ. අපේ පින්නතුනි චුති චිත්තයේ ගියාත්මේ අවසානට පහළ වෙච්ච චිත්තයේ බැරි වෙලාවත් පොඩ්ඩක් හරි අපිරිසිදු වුණා නම් සුගතිය නැති වෙන්න තිබුණා. මනස් ලෝකෙ අහිමි වෙන්න තිබුණා. ඒ සිතේ පිරිසිදුකම පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපතින්ම මන්දබුද්ධික වෙන්න තිබුණා. ආබාධිත වෙන්න තිබුණා. ඇස් නොපෙනී යන්න තිබුණා. කන් දෙක බිහිර වෙන්න තිබුණා. කතා කරන්න බැරි වෙන්න තිබුණා. ඒ මොහොතේ පින්නදින අපේ සිත උප්පරීම මට්ටමින් පිරිසිදු ස්වභාවය තිබුණා. අවිද්‍යාව සම්පූර්ණ දුරුනේ නැහැ. නමුත් ලෝභ ද්වේෂ දෙක මොහ උපරිම වශයෙන් අඩුවෙල තිබුණ අවස්ථාවේ එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබට ওই තරම් වාසනාවන්ත මිනිස් ජීවිතයක්, රූප සම්පත්තියක්, හොඳ බුද්ධියක්, ඇස්කන්නාසාදී හොඳට පිහිට ලිපදුනේ. එනිසා පින්නතුනේ නැවත අපි මුලට යන්නට ඕන. අපි මේ ජීවිතය ගත කරද්දී කෙලෙස් හිතට ආවනම් හැකි තාක් දුරට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ කෙලෙස් ටික විවිධ උපක්‍රම තුලින් කෙලෙස් දුරු කරගන්න. සමතය කියන්නේ හිත සමාහිත කරන එක. ඒ සමාහිත වෙච්ච සිතින් කියන පින්නතුනි අර රූප ආදී ස්කන්ධ පංචකය හට ගැනීම, නිරුද්ධ වීම බලන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂ වෙච්ච පමණට පින්නතුනි අපට නුවණ ලැබෙනවා. ඒ නුවණ ලැබෙන ප්‍රමාණයට පින්නතුනි අපි ලෝභ දේශ වලින් දුර වෙනවා. අපි විමුක්තියට නිදහසටපත් වෙනවා. ඒ නිසා පින්නතුනි මේක තමයි බුදුදහමේ හැටියට නියම විදියට තමාට තමා පහනකොට වාසය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණ. තමන්ට තමන්ම පහනක් වෙන්න, දිවයිනක් වෙන්න, ආලෝකයක් වෙන්න කියලා දේශනා කළා. න අඤ්ඤ සරණ. දරුවෝ හිටියේ ඥාතීන් හිටියේ කවුරුවත් වෙනතුනේ තමන්ට සැබෑ පිළිසරණ වෙන්නේ නැහැ. තමන් අසරණ වෙච්ච වෙලාවට තමන් තනි වෙනවා. අන්න ඒ තනි වෙච්ච වෙලාවේදී තමන් සැබෑ ලෙසම තනි නොවන්නට නම් තමන්ගේ හිතට තමන් හුවා හොඳට සලකලා තියෙන්නට ඕන. ඒ සඳහා ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා නාඤ්ඤ සරණා කියපු ආකාරයට ධර්මය දිවයිනක් පහනක් කොට ගන්නට ඕන. ධර්මයේ සරණ යන්නට ඕන. වෙනත් සරණක් අපට නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියට රැකවරණය තමයි හිත. හිත නැති වුණොත් මේ ශරීරය වැටෙනවා පල්ලෙහාට. මේ ශරීරය මෙහෙම කෙලින් තියෙන්නේ හිත නිසා. ඒ නිසා පංච ඉන්ද්‍රියට තියෙන පිළිසරණ රැකවරණය තමයි, ආරක්ෂාව තමයි හිත. හිතටත් ආරක්ෂාවක් තියෙනවා. මොකද හිතට තියෙන ආරක්ෂාව? හිතට තියෙන ආරක්ෂාව තමයි පින්නතුනි සතිය, සිහිය. හිතට තියෙන ආරක්ෂාව තමයි සතිය. ඒ නිසා ඔබට ආදරේ නම් ඔබට හිත තියෙනට ඕන. හිතට ආදරේ නම් හිත නිකන් තිබට හරියන්නේ නැහැ. හිතට සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න ඕන. නිතර තමන් කයින්, සිතින්, වචනයෙන් කරන දේවල් ගැන පුළුවන් තරම් අවධානයෙන්, සිහියෙන් කාලය ගත කරන්න ඕන. ඒ සතියටත් රැකවරණයක් තියෙනවා. ඒ සිහියට රැකවරණය තමයි විමුක්තිය. විමුක්තිය කියන්නේ රාග, ద్వේස, මෝහ වලින් දුරු වීමෙන් ලැබෙන විමුක්තිය. අන්න ඒ විමුක්තියට සැකවරණයක් තියෙනවා. ඒ විමුක්තියට සැකවරණය තමයි නිර්වාණය. සතියට රැකවරණය විමුක්තිය, විමුක්තියට රැකවරණය නිවන. ඒ නිසා පංච ඉන්ද්‍රියට රැකවරණය සිත, සිතට රැකවරණය සිහිය, සිහියට රැකවරණය විමුක්තිය, විමුක්තියට රැකවරණය නිවන කියලා සඳහන් කළ නිසා සැබෑ විමුක්තිය සඳහා අපි උත්සාහවන්ත වන්නට ඕන. උතුම්ම සෝය වෙන නිබ්බානම් පරමං සුඛං කියපු ආකාරයට උතුම්ම සෝය සඳහා යන ගමනේදී අපි සිතට හුඟක් සලකන්නට ඕන, සතිමත් බව දිනු කරන්නට ඕන. ඒකට හේතුව තමයි ධර්මය හැර, අපේ සිත හැර අපට වෙනත් සරණක් නැහැ. අඤ්ඤ සරණයි. නිසා ඒ ධම්මග තුල පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කෙටියෙන් ගත්තොත් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව තුල පින්නතුනි අපි හැකිතාක දුරට හික්මෙන්න උත්සාහ කරමු. ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරනවා කියන්නේ පින්නතුනි නිතර සිහියෙන් ඉන්න එක, සතිය දිනු කරන එක. සතර සතිපට්ඨානය දිනු කිරීම තමයි සැබෑම රැකවරණේ විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා ඒ උතුම් රැකවරණේ ලබා ගන්න අපි අප්‍රමාදීව කටයුතු කරමු. අද අප සාකච්ඡා කළේ අංගුත්තර නිකායේන ව්‍යග්ග පජ්ජ සූත්‍රය. මෙලව ජීවිතය සඵලවන්න නම් උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කරුණු හතර දිනු වෙන්නට ඕන. පරලෝ ජීවිතයත් සසර ජීවිතයත් සුවපත් වෙන නම් ශ්‍රද්ධාව, සීලය, දන් දීම, ප්‍රඥාව කියන මේ කරුණු වලින් අපි හැකිතාක් දුරට දිනු වෙන්නට ඕන. අවසානයේ පින්තුණි අපේ ඉහළම දිනුව තමයි අපි නිතරම සති සම්පජඤ්ඤයෙන් ඉන්නේ. නිතරම අපි තමන්ගේ කය සාසිත ගැන සම්පූර්ණ අවධානයෙන් සම්පූර්ණ සිහියෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි සම්පජඤ්ඤය ප්‍රඥාව නුවණින් ඉන්නවා. හැම මොහොතෙම සිදුවන පංච උපාදානස්කන්ධයේ හට ගැනීම වැයවීම තමන් දකිමින් ඉන්නේ. ඒ දේ කරමින් ඉගෙන ගන්න එක, රැකරක්ෂා කරන එක, යුතුයකම් කරන එක හැම දෙයක්ම කරන්න පිනුතුනි ධර්මයත් එක්ක. ධර්මය රකින්නේ පන්සලට ආපු දවසට විතරක් නෙවෙයි. එයාට හැම අවස්ථාවම අවදීන් ඉන්න හැම වෙලාවෙම එයා හුස්ම ගන්නවා නම් යම් කිසි වෙලාවක එයාගේ හුස්ම රැල්ලට මේ ධර්මය එකතු වෙන්නට ඕන. ඒ නිසා හුස්ම රැල්ල කියන්නේ පිනුතුනි ආනාපානසති භාවනා කියන්නේ ඉහෙළම භාවනාව. සතිය දිනු කරන ඉහෙළම ක්‍රමය. එනේ තාවකට උපතින්ම භාවනා කමඨහනක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ භාවනා කමඨහනත් එක්ක සිහිය නෝන දිනු කරගන්නෙමු, සද්ධර්මයේ ශ්‍රවණය කරමු, වඩ වඩාත් මේ ජීවිතය සඵල කරගෙන අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සමාජ ජීවිතයෙන්, දරුවන්ගේ දියුණුවෙන් හැම දෙයකින්ම දිනු වෙලා අපි පිනතුනි හිතත් දිනු කරගෙන මෙලවජ්ජයගෙන පරලවජ්ජයගෙන සසරණුත් මිදෙනට අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා.